ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ නමසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි මේ පින්තුන්ගේ නිවසේහි අද ඉතාම වටිනා පින්කමක් සිදු වෙන අවස්ථාව පින්තුන් හැම දිනාටම සතුටටපත් වෙන්න පුළුවන් මේ රැස්වෙච්ච හැම දිනාටම වගේම පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නට ලැබීම අපේ ජීවිතයේහි අපි කරගත්තු ලොකුම භාග්‍යයක් පින්තුනි අපි හැම දිනෙකම මේ මනුස්ස ලෝකයේහි වාසනාවන්ත මනුසාත් භාවයෙන් ලැබපු අය අපි අතීතයේ සතර කලාව පින්කම්වල ආනිසංස විදියට අපි බොහෝ දේවල් මේ ජීවිතේ ලබලා තියෙනවා හොඳ ලස්සන රූප සම්පන්නයක් ලබලා තියෙනවා හොඳ මෞද්‍යමාපියන් ලබලා තියෙනවා හොඳ ඥානයක් ලබලා තියෙනවා අධ්‍යාපනයක් ලබලා තියෙනවා දරුවෝ ලබලා තියෙනවා හොඳ ගෙවල් දොරවල් ලබලා තියෙනවා මේ හුඟක් දේවල් ලබලා තියෙන පින්තුනි නිකන් නෙවෙයි සතර අපි හුඟක් පින්කම් කරලා ප්‍රාර්ථනා කරලා ඒ පින පොඩ්ඩක් හරි අඩු වුණා නම් හැතැම් විට අපට මනුස්ස ලෝකේ නොලබිලා යන්නට තිබුණා ඒ පින පොඩ්ඩක් හරි අඩු වුණා නම් හැතැම් විට උපතින්ම මව දෙමාපියන් අහිමි වෙන්න තිබුණා ඒ පින අඩු වුණා නම් උපතින් මැස් දෙක අන්දවැලි යන්න තිබුණා ඒ පින අඩු වුණා නම් ඇතැම් විට මන්දබුද්ධික වෙන්න තිබුණා ඒ පින අඩු වුණා නම් ඔබට ලැබෙන තිමිච්ච දරුවන් ඇතැම් විට ආබාධිත වෙන්න තිබුණා පින තුනි මේ සියලුම දේවල් වලින් ඔබ වැළකීලා ඔබ මෙතෙන් රැගෙන ආවේ කුමක් විසින්ද පින විසින් අතීතයේ කළා වූ මහා පින කානිසංශය තමයි ඔබ මෙතෙක් දුර රැගෙන ආවේ අන්න ඒ පින ගැන ඔබ නිතරම සතුටටපත් වෙන්න හැබැයි ඒ දේවල් පිනින් ලැබුවා වගේ පින්තුනි ඒ පිනෙහි ඉහළම ආනිසංසය ලැබිච්ච දේකුත් අපට ජීවිතේ තියෙනවා ඒ පින් අතුරින් වඩාත්ම පුණ්‍ය ඵලයේ පිනේ ආනිසංස බලන්නේ මොකෙන්ද අපි පින්තුනි මනුස්ස ලෝකයේ කෙනෙකුට මේ අපි කලින් සඳහන් කළ සියලුම සම්පත් ඇතුව රජ කෙනෙක්ගේ පුතෙක් කලිප දෙන්න පුළුවන් ජනාධිපතිවරයෙක්ගේ දුවෙක් පුතෙක් කලිප දෙන්න පුළුවන් පින්තුනි ඒ සියලටත් වඩා පිනක් අපි ජීවිතේ ලබලා තියෙනවා. භාග්‍යයක් ලබලා තියෙනවා. ඒ භාග්‍ය මොකද්ද? ඒ භාග්‍ය තමයි පින්තුනි බෞද්ධයෙක් වීම සහ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නට අවස්ථාව ලැබීම. ඒක තමයි අපේ පිනේ ඉහළම තත්ත්වය බලන අවස්ථාව. නමුත් පින්තුනි බොහෝ දෙනෙකුට ඒක හිතෙන්නේ නැහැ. බොහෝ දෙනේ ජීවිතේ වටිනාම දේ කියලා හිතන්නේ ඇතැමිට තමන්ගේ රූප සම්පත්තිය. ඇතැමිට තමන් ලැබපු උපාධිය. ඇතැමිට තමන් ඉන්න ගෙදර. ඇතැමිට තමන්ගේ රැකියාව. ඇතැමිට තමන්ගේ දූ දරුවන් තමයි ජීවිතේ ලොකුම දේ කියලා බොහෝ දෙනෙකුට හිතෙන්නේ. නමුත් පින්වත්නි බුදුහාමුදුරුවෝ සරණ ගිය හැටියට බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අපට ඉහළින්ම ප්‍රඥාව ලබා දෙන ධර්මයක් දේශනා කරපු උත්තමී. අන්න ඒ ධර්මනුව බලනකොට පින්වත්නි අපේ ජීවිතයේ මේ ලැබපු දේවල් අතරින් වටිනාම දේ තමයි අපි මේ ලැබපු සද්ධර්මය. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අහන්නට ලැබීම තමයි අපේ දසවන් වලින් ලැබෙන උතුම්ම දේ. ඒ නිසා ඒකට කියනවා සවනානුත්තරිය කියලා. මෙන්න මේ සද්ධර්මයේ ලැබිච්ච අවස්ථාවේ පින්නතුනි ලෝකයේ ඉපදෙච්ච බුද්ධිමත් ශ්‍රද්ධාවන්තය කරන්නේ අනිත් සියලුම දේවල් කරන අතුරින් ජීවිතයේ ප්‍රධාන ඉලක්කය බවට පත් කරගන්නේ මොකද්ද? මේ සද්ධර්මය ඇසීමත්, ඒ අහන දහමනෝ ජීවිතය පවත්වා ගැනීමත්. එහෙම කිරීම පින්තුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ දිනදා ජීවිතය දරුවන්ගේ කටයුතු අධ්‍යාපනයේ රැකිරක්ෂාවට බාධා වෙයි කියලා. නමුත් පින්තුනි එහික ධර්මය අහන්න ඒ ජීවිතය ඒ දහම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න දැනටත් වඩා අපේ ජීවිතවල සාර්ථකත්වය වැඩි වෙනවා. දැනටත් වඩා ඕනෝන අතර තියෙන සමගිය අවබෝධය ගෞරවය වැඩි වෙනවා. දැන් අපි බොහෝ විට ඕනෝන හඳුනාගෙන තියෙන්නේ ඕනෝන්ගේ රූප සම්පත්තියෙන් අධ්‍යාපනයෙන් රැකිරක්ෂාවලින් ඥාතිත්වයෙන් තමයි හඳුනාගෙන තියෙන්නේ. ඇතැම් විට ඒක පොඩි දෙයකින් වෙනස් වුණු ගමන්ම මේ හිතවත්කම අඩු වෙනවා ඇතැම් විට. ඇතැම් විට රූප සම්පත්තියෙන් බැඳිච්ච කෙනා රූපේ ලස්සන අඩු වෙනකොට අයින් වෙනවා. කටහඬින් බැඳිච්ච කෙනා කටහඬ අඩු වෙනකොට අයින් වෙනවා. රැකී රක්ෂාව වලින් බැඳිච්ච අය රැකී රක්ෂාව හිමි වෙනකොට අර සම්බන්ධය අඩු වෙලා යනවා. නමුත් පින්නතුණිය අතුරින් වඩාත්ම අපි සම්බන්ධ වෙන ඕන කුමකින්ද? දහම තුලින් එකතු වුණොතින් පින්නතුණි. දහමත් එක්ක අපි පුද්ගලයන් එකතු වුණොතින් දුකකදී කරදරයකදී ලෙඩකදී අනිත් අය වෙන් වුණත් අර දහමෙන් එකතු වෙච්ච අය කවදාවත් වෙන් වෙන්නේ නැහැ. එදාට එයා කලින්ටත් වඩා ඕනුන් සමීප වෙනවා, ඕනුන්ට උදව් කරගන්නවා. ඒ නිසා පින්නතුනි අපේ දහම තුලින් පුද්ගලයන් එක එකට බැඳෙන එක පින්නතුනි හුඟක් ශක්තිමත් දෙයක්. ඒක අනිත් අතින් අපේ ජීවිතය වඩා වඩාත්ම සාර්ථක වෙන්නත් ඒක හේතුවක් වෙනවා. ඒ වගේමයි පින්නතුනි ඒ දහම අතීතයේ භාග්යෙන් අපි ලැබිලා තියෙන අතරේදී අපේ ජීවිතයේ සාර්ථකත්වය අපේ ජීවිතයේ දක්ෂතාවය අපි බලන්නේ කොහොමද? දැන් වර්තමානයේ නම් කෙනෙක් දක්ෂතාවය බලන්නේ කොහොමද? GP එක හුඟක් වැඩි නම්, IQ එක හුඟක් වැඩි නම් අපි හුඟක් දක්ෂය කියලා හිතනව නේද? කෙනෙක් හම්බුනහම අපි බලනවා යා මොකද්ද ගත්ත උපාධිය? එයාට මාස්ටර් ඩිග්‍රියක් තියෙනවද? ડોක්ටරේට් එකක් තියෙනවද? ඒවනේ අපි බලන්නේ නේ. මේව තමයි සාමාන්‍ය ලෝකයේ දක්ෂතාවය බලන මානයන් මිමි. නමුත් පින්නතුනි බුදුදහමේ දක්ෂතාවය බලන්නේ කොහොමද? බුදුදහමේ දක්ෂතාවය කෙනෙක් බලන්නේ මේ ලෝක ධර්මතාවය විස්තර කරනකොට, දහම විස්තර කරනකොට ඒ දහම අහන්නට, ඒ දහමේ ගැඹුරු ධර්ම කාරණා හොඳින් නුවණින් තේරුම් ගන්නට ඒක නා කොයිතරම් දක්ෂද කියන කාරණේ මතයි කෙනෙක්ගේ දක්ෂතාවය බලන්නේ. සමහර විට ඇතැම් විට ධර්ම දේශනාවක් කරන අවස්ථාවේදී අපට ඒ වටිනාම කාරණා ගිලිහෙලා යනවා. ඇතැම් විට කියපු පොඩි කාරණයක් විතරයි මතක තියෙන්නේ. පොඩි කතාවක් විතරයි මතක තියෙන්නේ. ඇතැම් විට තමන් අකමැති කාරණයක් එහෙම ධර්ම දේශකයන් වහන්සේ අතින් කියනොතින් ඕක තමයි දිගටම හිතේ ඕක. ඇතැම් විට ඒකෙන් ගැටෙනවා හිත. ඒක තමයි කාලයක්ම මතක තියෙන්නේ. නමුත් වෙනතුන අපි ඊට වඩා බුද්ධිමත් වෙන්නට ඕන ධර්ම දේශනාවකදී ඒ ධර්ම දේශනාවෙන් තමන්ට පිළිපදින පුළුවන් වඩාත්ම වටිනාම දේ කියෙද්දී ඒක උකහා ගන්න, ඒක තේරුම් ගන්න තමන් දක්ෂයක් වෙන්නට ඕන. ඒ වගේම පින්නතුණි ඒ දක්ෂතාවය මත අපේ ජීවිතයේ සතුට ලැබෙන ක්‍රමය මොකක්ද කියන එක අපි නුවණින් තේරුම් ගන්නටත් ඕන. ලෝකේ බොහෝ දෙනා නොඑක් දේවල් කරන්නේ ජීවිතයේ සතුට අපේක්ෂාවෙන්. ජීවිතයේ සැනසීම අපේක්ෂාවෙන් තමයි බොහෝ දෙනෙක් බොහෝ දේවල් කරන්නේ. නමුත් පිනුතුනේ ඇත්තටම අපි කල්පනා කරලා බලන්න වටිනවා. අපි එදිනෙදා ජීවිතයේ කරන මෙතෙක් ජීවිතයේ කරගෙන ආපු දේවල් වලින් ඇත්තටම අපට සතුට අඩු වුණාද වැඩි වුණාද කියලා. දැන් ජීවිතේ ලොකු ගමනක් නෙමෙයි පිනුතුන ආවෙනි. අවුරුදු 25ක්, 30ක්, 40ක්, 60ක්, 65ක් බොහෝම දිග ගමනක් තමයි මේ ආවෙනි විශාල කැපවීමක් කරලා. දැමිට මේ රටේ ඉපදිච්ච අයත් ඇති. දැමිට ලංකාවේ ඉපදිලා බොහෝ දුර ගමනක් ආපු අයනේ. ලෝක ගෝලෙන් භාගයක් අනිත් පැත්තට ආවනේ. ලොකෝ සටනක් දීලා මේ දුර ගමනක් ආවේ. අර අල්ලපු රටේ ඉඳලා ආපු අය වගේ නෙවෙයි. බොහෝම දුර ගමනක් ජීවිතේ සතුට සැනසීම හොයාගෙන ආපු අය ඔබ. ඒ ආපු ගමනේදී බලන්න පිනුතුනේ ඇත්තටම සමන්ට ජීවිතේ එන්නෙන්නම සතුට සැනසීම වැඩි වුණාද අඩු වුණාද කියලා. අවංකව කල්පනා කරලා බලන්න. පින්නතුනි එහෙම බලනකොට බොහෝ විට පේන දෙයක් තමයි අපට එන්නෙන්නම සතුට අඩු වෙන ස්වභාවයක් තියෙන්නේ. ඇයි ඒකට පින්නතුනි හේතුව? අපි බොහෝ විට සතුට අපේක්ෂා කළේ බාහිර දේවල් වලින්, පිටස්තර දේවල් වලින්. අපේ දරුවන්ගෙන්, අපේ රැකියාවෙන්, අපේ රූප සම්පත්තියෙන් මේ දේවල් වලින් තමයි අපි සතුට බලාපොරොත්තු වෙන්නේ. හුඟක් බලාපොරොත්තු වෙන ළඟ හිටිය දරුවෝ ටික ටික වැඩි වියට පත් වෙලා විවාහ වෙලා රැකී රක්ෂා කළ ඈතට ගියා. අපි හුඟක් බලාපොරොත්තු තියාගෙන හිටිය අපේ ශරීර රූප සම්පත්තිය ටිකෙන් ටික දැන් වෙනස් වෙමින් යන්නේ. ඒ වගේම අපි ළඟින් මාස්ටරේ කරපු අපේ මව්දමෝපියන් ඥාති මිත්‍රාදීන් ටිකෙන් ටික වයසට ගිහිලා සමහර ඇමිය ගිහිලා සමහර ඈතට ගිහිල්ලා. අපි කරපු රැකියාවල් ඇතැම් විට දැනට කරන වෙන්න පුළුවන්. ඇතැම් විට කාලෙකදී ඒවගෙනුත් විස්රාම යනවා. හැමදාම තමට රැකියාව නැහැ. අද සමණ්ඩ තියෙන බලතල ටිකක් තියෙනවා නම් විස්රාම ගියට පස්සේ මොකුත් නැහැ. සාමාන්‍ය කෙනෙක් තමයි. එතකොට මේ දේවල් ගැන තමයි අපි දැනට විශ්වාසය තියාගෙන ඉන්නේ. නමුත් මේ විශ්වාසය තියාගෙන ඉන්න දේවල් පිනතුණි හැමදාම තමන්ට ඇති දේවල් නෙවෙයි. ඒ නිසා මේ බලාපොරොත්තු තමන්ට කඩ වෙනකොට තමන්ගේ අර බලාපොරොත්තු සතුට ටිකෙන් ටික අඩු වෙනවා. පිනතුණි නියම විදියට කෙනෙක්ගේ සාර්ථකත්වය කියලා කියන්නේ කෙනෙක්ගේ නියම සාර්ථකත්වය නම් නියම සතුට සැනසීම ලබන ක්‍රමේ නම් පිනතුනි ඒ සතුට සැනසීම එන්නෙම වැඩි වෙන්නට ඕන. ඒක අඩු වෙන්න බෑ. එතකොට තමන්ගේ රූප සම්පත්‍ය අඩු වුණත් මේ මානසික සතුට අඩු වෙන්න බෑ. ඒක තමයි නියම සතුටක ලක්ෂණය. එතකොට බුදුදහමෙන් අපට පෙන්වා දෙන සතුට සැනසීම කියන එක පිනතුනි වයසට යනකොට ඇස් දෙක නොපෙනී යනකොට ශරීරයේ දුර්වල වෙනකොට හැරමිටි අතට එනකොට සතුට අඩු වෙනවද වැඩි වෙනවද? සතුට අඩු වෙන්න බෑ. එන්න එන්නම සතුට වැඩි වෙන්නට ඕන. අන්න එහෙම ධම්මගත තමයි බුදුදහමෙන් කියන්නේ. එතකොට ඒ ධම හැබැයි අපි නියම විදියට තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. නියම විදියට පින්නතුනි සතුට වැඩි වෙනවාද කියලා බලන්නේ කොහොමද තමයි? එන්නෙන්නම තමන්ගේ සිතේ තියෙන මානසික පීඩාව අඩු වෙනවාද කියලා තමන් බලන්නේ කොහොමද? එන්නෙන්නම තමන්ට මානසික සතුට වැඩි වෙනවාද කියලා තමන්ටම තමන් ගැන කොහොමද බලාගන්න පුළුවන් ලක්ෂණය? හා එන්නෙන්නම උපාධි වැඩිවීමද නැත්නම් බැංකුපතේ මුදල් වැඩිවීමද නැත්නම් මාසික වැටුපෙන්නෙන්නම වැඩිවීමද gedara badumuttu වැඩිවීමද මේවද? හා පින්නතුනි තමන්ගේ සතුට වැඩි වෙනවාද කියලා බලන ලක්ෂණ බුදුදහමේ තියෙනවා. ඒ තමයි පින්නතුනි එන්නෙන්නම තමන්ට තියෙන ලෝභකම යමක් දැක්කහම ඇහුවහම යම් කිසි දෙයකින් තමන්ට තියෙන බාහිරට අල්ලගන්න පුළුවන් ගතිය එන්නෙන්නම අඩු වෙන්නට ඕන. බාහිර කෙනෙකුට තමන්ව පාලනය කරන්න පුළුවන්කම අඩු වෙන්නට ඕන. බාහිර දෙයකින් සතුට ඔස්සේ තමන්ව ආකර්ෂණය කරගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙන්න ඕන. ඒ කියන්නේ ලෝභකම අඩු වෙන්න ඕන. මේක තමයි ඇත්තටම තමන්ට සතුට වැඩි වෙනවාද කියලා බලන එක මිම්ම. අනිත් දේ තමයි පිනුතු ඒකෙන් කියන්නේ මේ බඩමුට්ටු ඔක්කොම අතරලා කැලේට යන්න කියලා. මේවා පාවිච්චි කරන ගමන් මේ වගේ බැඳීමයි අඩු කරගන්නට ඕන. ඊළඟ කාරණේ තමයි පිනුතුනේ තමන්ගේ හිතේ තියෙන ද්වේෂය තරහව අනිත් අය පිළිබඳව තියෙන ගැටීම එන්න එන්නම අඩු වෙනවාද කියලා තමන් බලන්නට ඕන. ඉස්සර කෙනෙක්ගේ අඩුපාඩුවක් වැරදීමක් අතපසු වීමකදී තමන්ගේ හිතේ ගැටෙන ගතිය, හිතේ අමනාපය තරහ ඉස්සරට වඩා දිනෙන් දින තමන්ට ඒක අඩු වෙනවාද කියලා තමන්ම මැනලා බලන්න ඕන. එතකොට ද්වේෂය අඩු වෙනවාද කියලා බලන එක තමන්ට සතුට වැඩි වෙනවාද කියලා බලන එක මිම්ම. එතකොට එක පැත්තකින් ලෝභය අඩු වෙන්නට ඕන, අනිත් පැත්තෙන් ද්වේෂය අඩු වෙන්නට ඕන. ලෝභය අඩු වෙන නම් පින්නතුනේ එක පැත්තකින් තමයි යම්කිසි විදියක පරිත්‍යාගයේ සීලිතයක් ඇති කරගන්නට ඕන. මුලින්ම තමන්ගේ ගෙදරින් නම් අවදෙමාපියන්ට, ඥාති මිත්‍රාදීන්ට ඒ දේවල් පරිත්‍යාග කරලා යමක් දන් දෙන්න මනස හුරු කරගන්නට ඕන. අනිත් පැත්තෙන් පින්නතුනේ අමනාපය අඩු වෙන්නට ඕන පුද්ගලයන් එක්ක. අමනාපය අඩු වෙන නම් පින්නතුනේ නිතර මෛත්‍රී සාගත වෙන්නට ඕන. හිතේ මෛත්‍රිය තියෙන්නට ඕන. ඒ මෛත්‍රිය දිනු කරන විදිය පින්නතුනේ කරණීයමෙත සූත්‍රයේ තියෙනවා. අපි දිනපතාම අපේ බෞද්ධයන් බොහෝ දෙනෙක් කරණීයමෙත සූත්‍රය දන්නව නේද? පින්නතුනේ කරණීයමෙත සූත්‍රය තමයි බෞද්ධයෙකුගේ බෞද්ධ ගීතය වෙන්න ඕන. දහම් පාසල යන කෙනෙක්ගේ දහම් පාසල් ගීතය වෙන්න ඕන මේක. අපේ දිනපතාම පින්නතුනේ අපේ ජීවිතයේ මැන බලන ජීවිතයේ ගමන් මඟ යන්න ඕන මාවත කියන සූත්‍රයක් තමයි කරණීයමෙත සූත්‍රය කියලා කියන්නේ. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා කෙනෙක් දකින්නකොටම මෛත්‍රිය දිනු කරපු කෙනාගේ ළඟ ඇතිවන ආකල්පය ගැන. යම් කිසි කෙනෙක් දකින්නකොට එයා ගැන හිතෙන්නේ තමන්ට ඉන්න එකම දරුවා කියන ආකල්පෙන් එයා දෙස බලනවා. පින්නතුනි මේ ආකල්පෙන් අපට කෙනෙක් දෙස බලන්න පුළුවන් නම් අපේ හිතේ තියෙන ගැටුම, අපේ හිතේ තියෙන අනිත්‍යයත් එක්ක තියෙන විරසක ගතිය කොච්චරනම් අඩු වෙනවද? කොයිතරම් මානසික සුවයක්ද පින්නතුනි? පින්නතුනේ ඇත්තටම අපට එහෙම හිතන්න පුළුවන් බෞද්ධයන් ඇටිරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපි සසර ආපු ගමනේදී අපට මව නොවෙච්ච, පියා නොවෙච්ච, දුව නොවෙච්ච, පුතා නොවෙච්ච, සහෝදරයෙ නොවෙච්ච, සහෝදරිය නොවෙච්ච කිසිම කෙනෙක් නැහැ කියලා. ඒ තරම්ම දිග ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ ඒ ආකල්පයෙන් අනිත් අය දෙස බලන්න පුළුවන් නම් අපේ හිතේ දැනට අනිත් අය පිළිබඳව තියෙන විරසක ගතිය, ගැටෙන ගතිය කොයිතරම්නම් අපට අඩු වෙනවද? කරණීයමෙත සූත්‍රයේ මේක දැක්වෙනවා කියන තුනි. එනිසා තමන්ගේ සතුට වැඩි වෙනවාද කියලා බලන මිමි දෙකක් මේ කිව්වේ. එකක් මොකද්ද? එන්නෙන්නම ලෝභය අඩු වෙනට ඕන. අනිත් පැත්තෙන් ද්වේෂය තරහව එන්නෙන් අඩු වෙනට ඕන. තව පැත්තකින් පිනතුනි මෝහය අඩු වෙන්න ඕන. මේ මෝහය කියන එක පිනතුනි ඉතාම වැදගත් වචනය බුදුදහමේ තියෙන. මෝහය කියන එකේ තේරුම් කීපයක් තියෙනවා. අවිද්‍යාව කියලා කියන වචන කීපයක් තියෙනවා. ඒකේ මුල් පියවර තමයි කර්මය හා කර්මඵලය නොඅදහන ලක්ෂණය. අපේ සිත මුල් වෙලා යමක් සිතින් කයින් වචනයෙන් කරෝතින් ඊට අනුරූපව සැප දුක් ආදී විපාක නොලැබෙනවායි කියන හැඟීම තමයි මෝහයේ පළවෙනි පියවර. ඒ නිසා බොහෝ දෙනෙක් වැරදි දේ කරනවා. ඒ නිසා අපේ හිත පිරිසුදු කරගන්න එක තමයි පළවෙනි එක. නිතරම හිතට රැකවරණයක් දෙන්න ඕන, හිත පිරිසුදු කරගන්න ඕන. මෝහේ අවිද්‍යාවෙහි දෙවැනි පියවර තමයි පිනතුණි. මේක හොඳින් අහගෙන ඉන්න. අපි ඇසෙන් රූපයක් දැක්කොත්, කනෙන් ශබ්දයක් ඇහුවොත් මේ ඉන්ද්‍රිය තුලින් අපිගත්තු අවබෝධය, අත්දැකීම, ඒ අත්දැකීමෙන් පස්සේ අපි ඒ ගැන හිතනකොට ඒ සිද්ධිය එහෙමම තියෙන සිද්ධියක් කියලා හිතුවොත් මෙන්න මේක තමයි පිනතුණි අවිද්‍යාවෙහි බරපතලම ස්වභාවය. දැන් උදාහරණයක් ඇටියට කිව්වොත් අපට තේරෙන සරණ උදාහරණයක් ගත්තොත් අපේ කණ්ණාඩියක් ළඟට ගියාට පස්සේ කණ්ණාඩිය ළඟට යනකොට මේ රූපය නිර්මාණය වෙනවා. කණ්ණාඩියෙන් ඈත් වෙනකොටම ඒ රූපය පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මේ කණ්ණාඩිය අපේ පෙනෙච්ච රූපය ගැන අපට දුකක් අම්කටොලක් තියෙනවා දෙතින් අයින් වුණාම. කවුරු හරි ඇවිල්ලා මේ රූපයට ගහාද දන්නේ නැහැ, කොණ්ඩේ අවුල් කරාද දන්නේ නැහැ, කනේ කරාබුව ගලව ගනියද දන්නේ නැහැ කියලා එහෙම අපට බයක් සැකයක් තියෙනවද මේ කණ්ණාඩිය අපට පෙනෙච්ච රූපය සම්බන්ධයෙන්? අපිට කවදාවත් එහෙම එකක් නැහැ නේ. අපි දන්නවා එින් එනකොටම ඉවරුණා කියලා. පින්නතුනි මේ අත්දැකීමම තමයි අපි ඇහෙන් දකපු රූපය, කනෙන් අහපු ශබ්දය, නාසය, මේ ආදී ඉන්ද්‍රිය තුලින් ගත්තු අත්දැකීමේ ලක්ෂණයත් මේ සිද්ධියමයි වෙන්නේ. හැබැයි අපේ තියෙන අවිද්‍යාව නිසා මේ අත්දැකීමෙන් පස්සේ මොකද හිතෙන්නේ? තාමත් ඒක තියේ කියලා හිතන්නේ. කවුරු හරි බැන්න කෙනෙක් මතක් වෙනකොටම අර සිද්ධියට එහෙම යනවා, ගිහිල්ලා දැන් බනිනවා වගේ ආයි බැනුම්හා ගන්න පුළුවන් එයාගෙන්. එයා දැන් බැනලා දැන් මතකත් නැහැ, දැන් එතෙමර ජීවතුන් අතරත් නැහැ. නමුත් අපට තියෙන අවිද්‍යාව නිසා ඕන තරම් ආයි බැනුම්හා ගන්න පුළුවන්. ලෝභ දේවලුත් එහෙමයි. පින්නතුනි මෙන්න මේක තමයි අවිද්‍යාවේ ප්‍රබලම தත්ත්වය. මෙන්න මේක තේරුම් ගන්න එක තමයි පින්නතුනි පටිසම්පාදේ තේරුම් ගන්නවා කියලා කියන්නේ. මෙන්න මේ ලෝභ, ద్వේස, මෝහ අඩු වෙච්ච ප්‍රමාණයට පින්නතුනි හිතේ මානසික සුවය වැඩි වෙනවා. මෙන්න මේකයි බුදුදහමෙන් කියන මාවත. ඒ නිසා පින්නතුනි බුදුදහම කියන එක ගත්තොතින් ප්‍රධාන වශයෙන් අපේ ජීවිතයේ දිනු වෙන්න ඕන ලොකු කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි එක පැත්තකින් මෛත්‍රිය දිනු වෙන්නට ඕන දිනපතාම. අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙන්නට ඕන. මෙච්චරයි කරන්න, මහ ලොකු දෙයක් නැහැ. එක පැත්තකින් දිනේ අපි මානසික සුවයක් කැමතිනම්, හිතේ සතුටෙන් ඉන්න කැමතිනම් අවංකවම හැකිතාක් මෛත්‍රිය දිනු කරන්න. මෛත්‍රිය දිනු කරනකොට මෛත්‍රිය විතරක් නෙමෙයි දිනු වෙන්නේ. කරුණාව දිනු වෙනවා, මුදිතාව දිනු වෙනවා, උපේක්ෂාව දිනු, සතර බ්‍රහ්ම විහරණම වැඩෙනවා. මෛත්‍රිය දිනු වෙච්ච කෙනා අනිත් කෙනෙක් දුකටපත් වෙනවට කැමති නැහැ. එයා දුකෙන් නිදහස් කරන්න උත්සාහ ගන්නවා. ඒ වගේම මෛත්‍රිය තියෙන කෙනා අනිත් කෙනෙක් දිනු වෙනට ඊර්ෂ්‍යා කරනවද? ඊර්ෂ්‍යා කරන්නේ තමන්ගේ දරුවෝ දිනු වෙනවා වගේම හිතලා සතුට වෙනවා. ඒ වගේම යා මධ්‍යස් වෙන, උපේක්ෂා සාගත වෙන. මෙන්න මේක තමන්ගේ සැනසීම මගේ එක ලක්ෂණයක් වෙන්නට ඕන. අනිත් පැත්තෙන් පින්නතුනි ප්‍රඥාව දිනු වෙන්නට ඕන. ප්‍රඥාව කියන්නේ එක පැත්තකින් කම්මස්සකතා සම්මාදිටිය දිනු වෙන්නට ඕන. අනිත් පැත්තෙන් මේ අනිත්‍යතාවය දකින නුවණ, පටිච්ච සමුපාදය ත්‍රිලක්ෂණයේ, අනිත්‍ය දුකනාත්ම කියන ත්‍රිලක්ෂණයේ දකින වාර ගන්න එන්නෙන්නම වැඩි වෙන්නට ඕන. පින්නතුනි සමස්ත බුදුදහම කියන්නේ මේක. එනිසා මේ තුලින් ජීවිතේ ප්‍රයෝජන ගත්ත ප්‍රමාණයට පින්නතුනි තමන් ජීවිතයෙන් අර්ථයක් ගත්ත වෙනවා. තමන් ජීවිතේ ලැබපු ධනය, ඥාතීන්, දේපල මේ හැම දෙයකටම වඩා තමන් වටිනාම ආලෝකයක් දල්වාගෙන නිතරම තමන් ගමන් බිමයි යන්නේ. දැන් තියෙන ධනෙ ටික පින්නතුනි ගෙදරින්නකම් විතරයි මේ ධනෙ ටික එළියට බැස්සට පස්සේ මොකුත් නැහැ. වාහනේ ඉන්නකම් විතරයි වාහනේ ඇයිති. වාහනේ බැස්සට පස්සේ ඒක නැහැ. නමුත් වෙනතුනි මේ ප්‍රඥාව නැමැති දහම නැමැති ආලෝකයේ දැල්වාගෙන තමන් ඉන්නකොට කොහොමද? හැම තැනම මේ ආලෝකයත් එක්ක මේ සතුරත් එක්ක අපි යන්නේ. අවදීන් ඉන්න වෙලාවේදී විතර නෙමෙයි වෙනතුනි. නිදිය ගත්තට පස්සෙත් මේවයි පේන්නේ. නින්දෙදිත් පේන්නේ දන් දෙන ඒවා, අනිත්‍යයට උදව් කරන ඒවා, භාවනා කරන ඒවා, ස්වාමින් වහන්සේලා, බුදුරජාණන් වහන්සේ, දඹදිව, බෝධි පූජා, මේව තමයි සිහිනුනුත් පේන්නේ. එහෙම නැති වෙනකොට අපට සිහිනේ මොනවද පේන්නේ? ගහගත්තුව, බැනගත්තුව, අනිත්‍යගේ අමනාපකම්, ඈ එතකොට නින්දෙදිත් ගහ බැන ගන්නවා අපිනේ. පින්නතුනි මනස කියන්නේ නින්ද කියන 아무දු දෙයක් නෙවෙයි, දැන් තියෙන සිතේම සියුම් අවස්ථාවක් සිහිනේ කියලා කියන්නේ. ඒ නිසා අපේ මනස වෙනස් වෙනකොට, අපේ චර්යාව වෙනස් වෙනකොට පින්නතුනි ඊට අනුරූපව තමන්ගේ සමස්ත ජීවිතයම වෙනස් වෙනවා. තමන්ගේ සිහිනත් වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, මේ මනසේ ශක්තිය තමන්ගේ ශරීරයට බලපාලා ශරීරයක් නිරෝගී වෙනවා. තමන් ඇසුරු කරන හොඳම යහළුව කණ්ඩායම තමන්ගේ වටේ net එකක් වගේ හැදෙනවා. මනුෂ්‍යයන් විතරක් නෙවෙයි පින්නතුනි, අමනුෂ්‍ය ලෝකයේ තමන්ගේ සසර ගමනේදී ආපු කල්යාණ මිත්‍රයන් තමන්ගේ රැකවරණයට වටේ ඉන්නවා. මේක තමයි පින්නතුනි දහමින් අපට ලැබෙන ආභාෂය. අන්න ඒ දහමින් ප්‍රයෝජන ගන්න යද්දි පින්නතුනි අපේ ජීවිතයට අතිශය වැදගත් සූත්‍රයක් තමයි අද අප මාතෘකාවෙන් තෝරාගත්තේ. මේක සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ චාරිත්‍ර ටික, යුතුයකම් ටික කියන සූත්‍රයක් ඇටියටයි සාමාන්‍යයෙන් අපි හඳුනාගෙන තියෙන්නේ. සූත්‍රේ නම තමයි සිගාල සූත්‍රය. සිගාලෝවාද කියලත් අපි මේ සූත්‍රයට කියනවා. මේ සූත්‍රය එන්නේ දීඝනිකාය ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි දීඝනිකාය කියන ග්‍රන්ථයේ තමයි මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ. මම හිතන්නේ අපේ බෞද්ධ හැම කෙනෙක්ම මේ සූත්‍රෙන් එක කාරණයක් හරි ඉගෙනගෙන තියෙනවා. මේ සූත්‍රෙන් එක කාරණයක් හරි ජීවිතය පිළිපදිනවා නේද? දැන් බලන්න අපි අම්මට තාත්තට සලකන්න ඕනේ කියන එක අපි ඉගෙන ගත්තේ මේකෙන්. අම්මා තාත්තා මිය ගියාට පස්සේ පින් අනුමෝදන් කියන එක කරන්න ඕනේ කියන එක ඉගෙන ගත්තේ මේ සූත්‍රයෙන්. අපි කරන රැකී රක්ෂාවදී යුතුයකම් හරියට කරන්න ඕන කියලා ඉගෙන ගත්තේ මේ සූත්‍රයෙන්. දරුවන්ට හොඳට අධ්‍යාපනය ලබා දෙන්න ඕන, දරුවන් පාපයෙන් වළක්වන්නට ඕන, කුසලයේ යොදවන්න ඕන කියන එක ඉගෙන ගත්තේ මේ සූත්‍රයෙන්. දරුවන්ට ඒ දෙයක් නෙමෙයි පිනුතුනි, දරුවන්ට දේපල ටික තමන්ට දායාදයක් තියෙනවා නම් ඒක දෙන්න කියලා තියෙනෙත් මේ සූත්‍රයෙන්. ඒ විතරක් නෙමෙයි පිනුතුනි, තමන්ගේ ගෙදරින්න ස්වාමීන් තමන්ගේ නෝනට ඇඳුම් පැළඳුම් ටික අරන් දෙන, කන කර ආභරණ වලට කැමති නම්, මාල වලට මුදු වලට කැමති නම් ඒවත් අරන් දෙන්න කියලා තියෙන මේ සූත්‍රයෙන්. ඒකත් මේකෙන් කියලා තියෙන්නේ. පින්නතුනි මහා ගැඹුරු දහමක්, ලෝකෝත්තර දහමක්, ත්‍රිලක්ෂණයක්, පටිසම්පාදයක් දේශනා කරන බුදුහාමුදුරුවෝ තමන්ගේ ගෙදර ඉන්න නෝන කැමති ඇඳුම් පැළඳුම් ටික ආභරණ ටික අරන් දෙන්න කියලා තියෙනවා. ඒ තරම්ම ප්‍රායෝගික දහමක් පින්නතුනි මේක බුදුදහම කියලා කියන්නේ. ඒ නිසා තමයි මේක ලෝකේ හැම දිනාටම එක වගේ පිළිපදින්න පුළුවන්. රජගෙදර ඉන්න රජකුමාරයෙක්ගේ පටන් දිනුනු පැල්පති ඉන්න කෙනා දක්වා, ස්වාමින් වහන්සේගේ ඉඳන් සාමාන්‍ය ගිහි කෙනා දක්වා හැම කෙනාටම තමන්ගේ බුද්ධියේ ප්‍රමාණයට, තමන්ගේ උත්සාහයේ ප්‍රමාණයට මේක පිළිපැදලා මේකෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් දහමක් කියලා කියන්නේ ඒක. බුදුහාමුදුරුවෝ ජීවත් වෙන කාලෙහි, වැඩ සිටි කාලෙහි සිගාල කියලා ගෘහපතියෙක්, යෝන් වයසේ හිටිය කෙනෙක්, ඔහු දිනපතාම සදිසාවන්ට වන්දනා කළා, දිසාහයට වැඳා. මොනවද දිසාහය කියලා කියන්නේ? ආ දිසා කියලා කියන්නේ දිසාවන් පැති පැති, directions. There are 6 directions. What they are? උතුර, දකුණ, නැගෙනහිර, බටහිර, උඩ, යටනේ. සාමාන්‍යයෙන් අපි උතුරෙන් පටන් ගන්නෙ නේ. නමුත් බුදුදහම පටන් ගන්නේ කොහෙන්ද? බුදුදහමේ දිසා පටන් ගන්නෙ කොහෙන්ද? නැගෙනහිරින්. මාතා පිතා දිසා පුබ්බා නැගෙනහිරින්. නැගෙනහිරින් ඉරපායන්නේ. අන්න ඉරපායන පැත්තෙන් තමයි බුදුදහමේ දිසාවලින් මුලින්ම කියන්නේ. ඈ නැගෙනහිර දිසාව, බටහිර දිසාව, උතුරු දිසාව, දකුණු දිසාව, උඩ යට බලන්න පින්නතුනේ බුදුදහමේ හැම දෙයක්ම කොයිතරම් අර්ථානිතද යොදලා තියෙන්නේ. දැන් ඉංග්‍රීසි ක්‍රමයට අනුව නම් දිසා දක්වනකොට කෙලින්ම නෝත් එක ඉහළට දක්වලා තන අනිත් වෙච්චරයි දිසා කියන්නේ. නමුත් බුදුදහමේ ඩිරෙක්ෂන් එක ඉස්සෙල්ලම දක්වන්නේ නැගෙනහිර පැත්තට. මොකද නැගෙනහිරින් නේ පිනුතුනේ අපට ආලෝකය ලැබෙන්නේ. නැගෙනහිරින් තමයි මුළු ලෝකය ආලෝකවත් කරන්නේ. නැගෙනහිරින් තමයි අපිව අවදි කරවන්නේ. නැගෙනහිරින් තමයි කුරුල්ලන් පුබුදවන්නේ. එතකොට ඒ දිශාවෙන් තමයි බුදුදහමේ දිශා පටන් ගැනීම ආරම්භ කරන්නේ. එතකොට පින්නතුනි මේ සිගාල කියන තරුණයා බුදුහාමරෙන් කාලීට වෙනත් ආගමක කෙනෙක්. ඔහු තමන්ගේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච අවවාදයක් විදියට ඔහු හැමදාම උදෑසන නැගිටලා මේ දිසාවන් හයට වඳිනවා. උතුරට, දකුණට, නැගෙනහිරට, බටහිරට, උඩට, යටට මොහු වඳිනවා. මෙහෙම වඳින අවස්ථාවේදී දිනක් බුදුහාමරට මොහු මුණ ගැහුණා. බුදුහාමරේ අවස්ථාවේදී සඳහන් කරනවා සිගාල බුදුදහමෙහි ආර්ය විනයේ කියන දිසා වන්දනීය ওই වගේ එකක් නෙවෙයි. ඔයිට වඩා වෙනස් එකක්. ওই පැත්තට හැරිලා වන්දින එක නෙවෙයි. බුදුදහමෙහි ආර්ය දහමෙහි ආර්ය විනයේ දිසා වන්දනාව කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක් කියලා. පින්නතුනි ඊට පස්සේ මොහො මොකද්ද කිව්වේ? දැන් මේ වගේ කාරණයක් කිව්වොත් ඊළඟ එක අහන කෙනා මොකක්ද අහන්න ඕන ප්‍රශ්නේ? එහෙනම් මොකද දන්න හරි. එහෙනම් ඔබ කියන දේ මොකද්ද කියලා. දැන් අපි නම් කිව්ව ගම නෑ. ඔයා දන්නේ මොකද්ද මම දන්න කියලා නේ කියන්නේ. නමුත් නියම බුද්ධිමත් කෙනා පින්නතුනි එහෙම කෙනෙක් කිව්වොතින් ඊළඟ ප්‍රශ්නේ ඔහු මහන්න ඕනේ. එහෙනම් කියන්න ඔබ කියන දේ. ඔබේ දර්ශනේ එහෙනම් කියන්න. දැන් පින්නතුනි අපි බොහෝ විට බලන්නේ අපි දන්න දේ අනිත් අයට කියනනේ. ඒකත් හොඳයි. ඉතින් නමුත් පින්නතුනි අපි ඊට වඩා අවධානය යොමු කරන්න ඕන අනිත් අය දන්න දේ ඇතමිට අපට වඩා දෙයක් දන්න වෙන පුළුවන් අනිත් කෙනා. එනිසා සුවච බව කියන එක පිනතුණු බුදුදහමෙහි ඉහළම ගුණයක් විදිහට සිහිියන්නේ සුවච කියන එක. දැන් කරණීමේත සූත්‍රයේ තියෙන සුවචෝච්ඡස්ස කියලා. ඇයි සුවච කියලා කියන්නේ? සුවච කියලා අපි සාමාන්‍ය කෙන කීකරු කියලා නේ. නමුත් පිනතුණු සුවච කියන එකේ නියමර්ථය තමයි ඇක්ටිව් ලිස්නින් කියන එක. සාවධානව ඇසුම් දීම. යමක් කිසි කෙනෙක් කියනකොට දෙයක් අවධානයෙන් ඇහුම්කන් දීම බුදුදහමේ ගුණයක් විදිහට කියනවා. ඒකෙනාට තමයි මේ ධහමට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ සිගහල ගෘහපති අහනම එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේ කියන දිසා වන්දනාව මොකද්ද කියලා මට කියන්න කියලා. ඊළඟට පින්නතුනි බුදුහාමුදුරුව මෙන්න මේ බුදුදහමේ කියන දිසා වන්දනය මොකද්ද කියලා කියනවා. බුදුදහමේ දිසාවන් වන්දනා කරනවා කියලා කියන්නේ ඒ ඒ දිසාවන් වලට සමාජයේ ඉන්න අය ගොනු කරලා ඔවුන්ට යුතුයකම් කිරීම. දැන් මව්පියන් නැගෙනහිර කියලා මව්පියන් උන් දරුවන් අතර යුතුයකම් කරනවා නම් ඔන්න නැගෙනහිර දිසාව වන්දනා කළා වෙනවා. ඉහළ දිසාවට වන්දනා කරනවා කියන්නේ මොකද්ද? ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට යුතුයකම් කරනවා නම් ඔන්න ඉහළ දිසාවට වැඳ වගේ. අමුතුවෙන් අද් දෙක එකතු කරලා වඳින්න ඕනේ නැහැ. ඔවුන් අතරේ ඔවුන්ගේ යුතුයකම් ටික අපි හරියට කරනවා නම් ඔවුන්ට වැඳ වගේ. අන්න ඒක තමයි පින්නතුනි මේ සීගහල සූත්‍රයෙන් අපට උගන්වන පාඩම. එතකොට ඒක කියන්න කලින් පින්නතුනි දැන් සිගාලවාද සූත්‍රයේ කිව්ව ගම අපට මතක මොකද්ද? මේ යුතුයකම් ටික තමයි මතකනේ. නමුත් පින්නතුනි ඊටත් වඩා වැදගත් එකක් මේ සූත්‍රෙන් කියවෙනවා. දැන් මේ පින්නතුන්ට මේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් උතුණම් පිටපතක් තියෙනවා. ඒකත් දෙන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ ගියත් Google එකේ බලන්න පුළුවන්. සිගාලවාද සූත්‍ර කියලා ගහුවොත් මේ පින්නතුනි විස්තර සම්පූර්ණව ගන්න පුළුවන්. සිංහලෙන් අපි ඒ ටික සියල්ලක්ම කෙටි කරලා මේ අත්පත්‍රිකාවේ මේ පින්නතුනි දීපු කොලේ සඳහන් වෙනවා. එක මුලින්ම කියන්නේ පින්නතුනි සතර කර්ම ක්ලේශ කියන එක. Four evil actions කියන එක. ක්ලේශ කියලා කියන්නේ පින්නතුනි හිත අපිරිසුදු කරන දේවල්. අපේ හිත පින්නතුනි හරිම ලස්සන දෙයක්. නමුත් ඒ හිතේ තියෙන ලස්සන බව නැති වුණොතින් හිතේ සතුට නැති වෙනවා. අන්නේ හිත කිලුට කරන හිතේ තියෙන ලස්සන නැති කරන කරුණු හතරක් මුලින්ම කියනවා බුදුහාමර මේ සූත්‍රයේ. ඒවට කියනවා පින්නතුනි සතර කර්ම ක්ලේශ කියලා. ඈ four unwholesome actions කියලා ගන්න පුළුවන් අපට ඕන. එතකොට පළවෙනි කාරණේ තමයි පින්නතුනේින් ප්‍රාණඝාතය. ඔය සතුන් මරනව නම් අපේ හිතේ තියෙන ලස්සන නැති වෙනවා. ඊළඟට යම් කිසි කෙනෙක් සොරකම් කරනව නම් ඒකිනුත් තමන්ගේ හිතේ තියෙන පැහැපත් බව ලස්සන වෙනවා. අවලස්සන වෙනවා. ඊළඟට පින්නතුනේ බොරු කියනව නම් අනිත් කෙනෙක් රවටන අදහසින් බොරු කියනවා නම් ඒකිනු තමන්ගේ හිතේ ලස්සන නැති වෙනවා. ඒ වගේම පින්නතුනි ගෘහස්ස ජීවිතයේ හඹු සැමි සම්බන්ධතාවය ඉක්මවල ගිහිල්ලා වැරදි කාම සේවනය දෙනවා නම් ඒකත් තමන්ගේ හිතේ ලස්සන නැති කරන දෙයක්. මෙන්න මේ හතරට පින්නතුනි කියනවා මොකක් කියලාද? සතර කර්ම ක්ලේශ කියලා. දැන් මේ පින්නතුණු හැම දිනෙක මේකෙන් වැළකීච්ච අය. එනිසා අපි මේ කරුණ දැනගන්න විතරයි කියන්නේ ඔබ මේව කරනවා ඒ නිසා වලකින්න කියලා නෙමෙයි මේ කියන්නේ. හිතේ ගැටුමක් ඇති කරගන්න එපා. මේ සූත්‍රෙහි මේ කරුණ ඇතුළත් වෙනවා. තමන් දැනගෙන අනිත් කෙනෙක් තමන් ඇසුරු කරන කෙනෙක් හරි මේ වැරදිවල යෙදෙනවා නම් එයයි මුදවන්න තමයි අපිම ඉගෙන ගන්න. ඒ වගේම අපේ හිතේ ලක්ෂණ යම් කිසි වෙලාවක නැති වෙනවා නම් නැති වෙන්නේ මෙන්න මේ කරුණ නිසා කියලා කලින් දැනගන්නයි අපි මේ කාරණා ඉගෙන ගන්න. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි පිනතුනි සතර අගති. අගති කියන්නේ නොයා යුතු තැන්, එක්ස්ට්‍රීම්ස් කියලා කියන්නේ. ඒ සීමාව ඉක්මවල යෑම. එතකොට මේ මොන දෙයකට තමයි කැමැත්ත නිසා සීමාව ඉක්මවල යෑම. තීරණ ගනිද්දී අපි යම් කටයුත්තක් කරද්දී තමන්ට වඩා වැඩපිරිසක් ඉඳිද්දී හෝ තමන් තනියම ඉඳිද්දී යම් කිසි තීරණයක් ගනිද්දී ඒ තීරණය අගතිගාමී නොවන විදිහට අපි බයස් කියලා කියන්නේ. දැන් කෙනෙක් ඇසුරු කරනකොට බොහෝ විට බුද්ධිමත්තය බලන එයා ගැන බයස් තියෙද කියලා. මේක තමයි බලන්නේ බොහෝ විට. යා කොච්චර හොඳ කෙනෙක්ද කියලා බලන්නේ. දැන් ඔබ දන්නව ඒක. මේකෙන් බලන ක්‍රමයක්. තමන්ගේ ඇයටම වැඩිපුරම සලකනවා නම් කැමැති තමන්ගේම දේවල් වලට නම් ඒකේ මන්තයට යනවා නම් ඒක නෑ ඇත්තට දිනු කෙනෙක් කියලා සලකන්නේ නෑ. යම්කිසි තීරණයක් ගනිද්දී. ඒ වගේම පින්නතුනි දෝෂය නිසා නැත්තම් ද්වේෂය අමනාපය නිසා යා තීරණ ගන්නවා නම් එයා කටයුතු කරන්නේ නිතර ද්වේෂ සහගතව නම් නිතරම හිතේ අමනාපයෙන් නම් තීරණ ගන්න. ඒකෙන් අන්තයට ගිහිලා නම් වැඩ කරන්නේ කතා බහ කරන්නේ දැන් සමහර අය ඇතැම්මිට තමන් දේශපාලන පක්ෂයක් අදහනවා නම් ඒ කයගෙන් ඡන්දයෙන් අගතියට යනවා. ඡන්දේ දාල විතරක් එනවා නම් කමන්නේ ඒකෙන් අගතියටම අපි යනවා. එයා මොනවා කරත් හොඳයි. ඊට ප්‍රතිපාරිශිකයන් මොනවා කරත් වැරදි. ඒත් එක ගැටෙනවා අපි. පිනුතුනි මේන අගතියට ගියම වෙන දේ. ඇතැම්මිට එකම ගෙතරින්න දෙන පක්ෂ දෙකක නම් අම්මයි පුතේ ඇතැම්මිට අම්ම එක පක්ෂයක පුතා අනිත් පක්ෂයේ. ගෙදරම රණ්ඩු වෙනවා. පින්නතුනි මෙතන මෙන්න ගැටුම් ඇති වෙන අවස්ථාව. දැන් මේකෙන් කියන්නේ ඡන්දය නැතුව ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. අපිට ඡන්දයක් හැම දිනටම තියෙනවා. අපිට අපේ ඇඳුම් පැනඳුම් ටික හොදන්න රැකියාව කරන්න අධ්‍යාපන ලබන්න හැරි කැමැත්ත ඒව නොකරන්න නෙමෙයි මේ කියන්නේ. ඒවගෙන් අගතියට යන්න එපා කියලා. ඒ තුල ඉඳගෙනම තීරණ ගන්න එපා කියන එක මේ කියන්නේ. ඒක අන්තයට ගියොත් තමයි ඒක දුකක් වෙන්නේ. ඒක තමන් අගතියට ගියා වෙන්නේ තමන්ගේ හිතට පීඩාවක් වෙන්නේ. ඒ නිසා ඡන්දයෙන් අගතියට නොයන්ට ඕන. කැමැත්ත නිසා. ඒ වගේම ද්වේෂය නිසා යම් තීරණයක් ගනිද්දී අමනාප කෙනෙක් යමක් කරනකොට අමනාපකම නිසා අපි යා නරකයි කියලා කියනවා නම් පිනුතින අපි ද්වේෂයෙන් අගතියට ගිහිලා දැම්මිට තමන්ගේ ඒ අමනාප කෙනා හොඳ දෙයක් කරන්නේ. අපි හොඳ දේ පිළිගන්න සූදානම් නැහැ. පින්නතුනි අපි ඒකෙන් අන්තයට යන්න හොඳ නැහැ. ද්වේෂයෙන් අගතියට යන්න හොඳ නැහැ. ඒක තමන්ට මනසට පීඩාවක්, තමන්ගේ හිතේ පැහැපත් බව ලස්සන නැති කරන දෙයක්. ඊළඟට පින්නතුනි බය නිසා අපි අගතියට යනවා. යම් යම් තීරණ ගනිද්දී බය නිසා. අපි බය හැම දිනාටම තියෙනවා. දැන් මෙතන බෝම්බයක් ගහන එකත් ඔක්කොම දුවනවා. බන තිබ්බත් දුවනවා. පින්නතුනි ඒක අගතියට යamak නෙවෙයි. මෙතන මේ බයෙන් අගතියට යෑම කියලා කියන්නේ යම් යම් තීරණ ගනිද්දී එයා බිය නිසා තමන් අභිමාණයෙන් අවංකව යම් යම් තීරණ ගන්නේ නැහැ. තමන්ගේ රැකියාව නැති වෙයි කියලා හෝ තමන්ට අනිත්‍ය බණී කියලා නිසා හෝ අන්න ඒකෙන් බියටපත් වීම තමයි මේ කියන්නේ. දැන් අපි රැකියාවක් කරනවා නම් ඇතැම්මිට රැකියාව දැන් ආරක්ෂකංශ රැකියාවක් කරනවා බයෙන් අගතියට ගිහිල්ලා බෑ. දැන් ඔබතුමා දන්නවනේ නේ ජීවිතේට හානියක් වුණා හොරෙක් කලනවා එතනට යන්න ඕන. වාහනයක් නවත්වන්න ඕන නවත්වන්න ඕන නේ බයයි කියලා අනේ ලොකු කෙනෙක් මේක කමන්නේ නැහැ. එහෙම කියලා බයෙන් අගතිය යන්න බෑ. තමන්ගේ ඒ රැකියාවට තමන් කැප වුණොතින් තමන් ඒ සඳහා නිර්භය විදිරපත් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තමන් කැප වෙන්න ඕන. එතකොට ඒකෙන් බියෙන් පලා යනවා නම් එතකොට බියෙන් අගතියට ගියා වෙනවා. අන්න ඒකට නොයන්නේ මේ කියන්නේ. ඊළඟ දේ තමයි පිනතුනි මෝහය නිසා. මෝඩකම නිසා, ඒ කියන්නේ කර්මඵල පිළිබඳව අවබෝධය නැතිකම නිසා හෝ අනිත්‍යතාවයේ හේතුඵල ධහම පරිසම්පාදයේ පිළිබඳව අවබෝධය නැති නිසා හෝ යම් යම් තීරණ ගනිද්දී මෝඩකමින් වැඩ කරනවා නම් දැන් සමහර අපේ මම එන ගමන් පඬිතුමරුවන් ඇහුවා මේකේ තේරුම ඉතින් තවත් දුරටත් දැනගන්න. ඇත්තම හොඳ උදාහරණයක් කිව්වොත් සමහර අය සමහර ආගම්වල අය තමන්ගේ ආගමේ දේ විතරක් හරි කියලා හිතලා ඇතැම්මිට වෙනත් ආගම්වල අයගේ ජීවිතවලට හානි කරනවා. එතකොට යාළ මොහෙන් අගතියට ගිහිල්ලා. එයා හිතන්නේ ඒගොල්ලන්ගේ ආගමෙන් පිටස්සර කෙනෙක් හිටියොත් ඒගොල්ලන් යක්ෂයෙක් ළඟට යනවා. ඒ නිසා ඒගොල්ලන් දිවි ලෝකේ යවන්න මරන්න ඕන කියලා. එහෙම ජීවිත හානි කරන සමහර ආගම් ලෝකේ තියෙනවා. එයාගේ ආගම වෙනස් කරොත් ඇතැම්මිට මරනවා. මේ මොහෙන් අගතියට ගිහිල්ලා පිනතුනි. අනිත් පැත්තෙන් ද්වේෂිනුත් අගතියට ගිහිල්ලා. එතන සම් මෙන්න මේ වගේන් අගතියට නොයන්න කියලා බුදුහාමුදුරුවෝ අපට දේශනා කරනවා මේ සිගහල සූත්‍රයේදී. එතකොට පින්නතුනි තමන් තීරණයක් ගනිද්දී තමන්ගේ බලවත් කැමැත්ත ආසාව නිසා ඡන්දේ නිසා අගතියට යන්න හොඳ නැහැ. ඒ වගේම ద్వේෂය නිසා අගතියට යන්න හොඳ නැහැ. බිය නිසා අගතියට යන්න හොඳ නැහැ. මෝහය නිසා අගතියට යන්න හොඳ නැහැ. මේවට කියන්නේ පින්නතුනි සතර අගති කියලා. එතකොට දැන් මේකත් අපි දන්නවා. මේකත් පින්නතුනි ඊටාම වැදගත් කාරණයක්. ඊළඟ කාරණේ තමයි අපාය මුඛ. අපාය කියන එකේ තේරුම් කීපයක් තියෙනවා. එක තේරුමක් තමයි කෙලින්ම අපි අපාය කියලා කියන්නේ. දැන් සාමාන්‍ය හෙල් කියලා අපි කියන්නේ. එතකොට නිරය ආදී අපායවල තියෙනවා. අන්න ඒ පැත්තට හේතු වෙන කරුණොත් මේ අපාය මුඛ කියලා කියනවා. අනිත් දේ තමයි තමන්ගේ දියුණුව පිරිහෙන, තමන්ගේ යහපත, තමන්ගේ සතුට, තමන්ගේ දියුණුව පිරිහෙන කාරණාවලටත් අපාය මුඛ කියලා කියනවා. තමන්ගේ අධ්‍යාපනය වෙන්න පුළුවන්, රැකියාව වෙන්න පුළුවන්, සමාජ මට්ටම වෙන්න පුළුවන්, තමන්ගේ නිරෝගී භාවය වෙන්න පුළුවන්. මෙන්න මේ කරුණු පිරිහීමට හේතු වෙන දේවල් 6ක් බුදුදහමේ කියනවා. දැන් පිනුතුනි බලන්න බුදුහාමුදුරුවෝ අපට ලබා දෙන්න ඕනේ. දැන් සමාජය හොඳට බලන්න. යම් කිසි කෙනෙක් පිරිහෙනවා නම් බොහෝ විට පිරිහෙන මෙන්න මේ කාරණා වලින්. මොනවද ඒ කාරණා පිනුතුනි? එක්ක රහමෙර පානය කළා. දැන් සමහර දැන් මුලින් කාරණා හතර කියනකොටම අර සතර කර්ම ක්ලේශ කිව්වනේ. සතර කර්ම ක්ලේශ කියනකොටම සමහරට ප්‍රශ්නයක් මං හිතුවා හද දහදවත් දන්නේ නැහැ කියලා. ඇයි හාමුදුරනේ මේ මත්පැන් පානය කිරීම නැත්තේ කියලා. මේ හතරක් විතරක් තියෙනයි කියලා. සමහරට අහන්නත් තිබුණ පළක් අවදානෙ හිටින සමහර කෙනෙක්. වෙනසනේ ඒක බුදුහාමරට අමතක වෙලා නැහැ. ඒක හුඟක් ලොකට විස්තර කරනවා. මේ ඒක දැන් මෙතන පින්නතුනි අපායට යන්නේ කියන්නේ සාමාන්‍යයෙන් හිත කෙලෙසල විතරක් නෙවෙයි අපාය දක්වා මැදගෙන යනවා. ඒ තරම්ම හේතු වෙන දෙයක් විදියට වෙන් කළා මේක තියෙනවා. රහමෙර පානය කරන්න එපා. ඒක අපාය මුඛයක් කියලා. ඒක අතකින් දුගතිගාමී පැත්තේ ආනතෙන් සමාජ මට්ටමේ සමාජ කීර්තිය, නිරෝගී භාවය, තමගේ රැකිරක්ෂා, අධ්‍යාපනය බොහෝ දේවල් පිරිහීමට හේතු වෙන දෙයක්. තමයි ගෘහස්ත ජීවිතයේ කඩාකප්පලි මේවට තරම් හේතු වෙන දෙයක් තමයි රහමෙර පානය කිරීම කියලා කියන්නේ. ඒක අපාය මුඛයක් කියලා කියනවා. ඊළඟ කාරණේ තමයි නොකල්හි වීති සංචාරය. පින්නතුනි දිනෙහි යම් යම් කාලවකවානු තියෙනවා අපි රැකියාව වශයෙන් කරන වෙලාවල් තියෙනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ වෙන වෙන අපේක්ෂා සඳහා නියමිත කාලයෙන් බැහැරව නිවසෙන් පිටවීම, තමන් ස්ථානයෙන් පිටවීම. හදිසි දෙයකට ලෙඩ දුකකට හෝ රාජකාරියකට නෙමෙයි මේ කියන්නේ. සමහර අය පුරුද්දක් වශයෙන් අවේලාවෙහි ගෙදරින් නික්මෙනවා. මේකත් පින්නතුනි පිරිහෙන හේතුවක්. ඇතැම් විට එක තැනක ඉන්න අයගෙන් රාත්‍රී නියමිත වෙලා ඉක්මවලා යනවනම් හරියට කියලා යනවනම් යන තැන හරියට දන්නවනම් ගැටලුව නැහැ. නමුත් නොදන්නවා යනකොට අනිත්‍ය ගැන හිතේ යම් කිසි දෙයක් සිතුවිල්ලක් ඇති වෙනවා. එතකොට ඕනුන් අතර තියෙන සුහදතාවය නැති වෙන එක හේතුවක් වෙනවා. දැන් මේ රටේ නම් ඇතැම් විට නිදහස කියලානේ ඕන දෙයක් අපට කරන්න පුළුවන් කියලා කියනවා. නමුත් පින්නතුනි පෙරදිග සංස්කෘතිය එහෙම නැහැ. පෙරදිග සංස්කෘතියේ පින්නතුනි තමන් ඉන්න තැනකින් කෙනෙක් නික්මෙලා යනවනම් යන තැන කියලා යන්නේ. නැත්නම් අඩුගානේ ලියුම් කැලක් හරි ලියලා තියන්නේ. මේක තමයි අපේ ලක්ෂණය. එහෙම යනකොට පින්නතුනි ඒ අය ගැන ලොකු ගෞරවයක් ඇතිනේ. යා එනකොට සුහදව පිළිගන්නත් අපි සූදානම්. දැන් සමහර අය යනකොට කියලා යන්නේ එනකොට පිළිගැනීම බලාපොරොත්තු වෙනවා. එහෙම කරන්න බෑ නේනේ. එනකොට පිළිගත්තේ නැත්නම් ඉතින් මොන හොඳනේ. යනකොට කියලා කියලා නැහැ මෙයා. ඉතින් යනකොට කියලා යන්නේ බැදේ එනකොට පිළිගන්න. ඉතින් ඒ නිසා යන තැන ගැන යම් කිසි විදියක අවබෝධයක් විශේෂයෙන් ගෘහස්ත ජීවිතයේදී මේක තියෙනවනේ පිනතුනි. නැත්නම් ඕනුන් ගැන සැකය අවිශ්වාසය ඇති වෙනවා. ඒක ඇතැමිට තමන්ගේ gedara ගෘහස්ත ජීවිතයෙන් පිරෙන හේතුවක්. ඒක අපායට යනවා විතරක් නෙවෙයි මෙලොව ජීවිතේම පිරිනව සාර්ථකත්වෙ නැති වෙනවා. ඕනුන් සැක කරනවා, ඕනුන්ට චෝදනා කරගන්නවා. ඒ නිසා අපි හැකිතාක් දුරට මේකෙන් වළකින්නට ඕන. ඒ වගේම පිනතුනි නිතර උත්සව බැලීමට යෑම. අපි ඕනුන් අතරේ සාදවලට යනවා. ඒක නෙවෙයි මේ කියන්නේ. නිතරම යම් කිසි කෙනෙක් සමාජ ශාලාවට යන්නේ බැහැ වෙලා ඉන්නවනම් මේකත් පිරිහීමේ කාරණයක්. මේකෙන් කියන්නේ උපන්දින සාදෙකට යන්න, පින්කමකට යන්න, පිරිත් ගෙදරකට යන්න ඒ වෙපා කියලා නෙමෙයි මේ කියන්නේ. ඈ ඒ වගේ අන්තයට ගිහිල්ලා සමාජ ශාලා ආදී ස්ථානවලට ගිහිල්ලා නිතරම ඒවත් නැටුම, සංගීතය මේ වගේ දේවල් සඳහාම කාලය යොමු කරනවනම් අපි අධ්‍යාපනයෙන් පිරිහෙනවා. ඒ වගේම මානසිකවත් පිරිහෙනවා, සමාජ මට්ටමිනුත් පිරිහෙනවා, විතරක් නෙවෙයි ධානිනුත් පිරිහෙනවා. ඊළඟ කාරණේ තමයි පින්නතුනි සෝදුවට ඇබ්බැහි වීම. දූකෙලිය කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ සෝදුව. ඒකත් මේ පින්නතුන් දන්න මේකෙන් කොච්චර කෙනෙක් පිරිනවද කියලා. දැන් රහමිර පානය කරවතින් ඇතැම්මිට පිරිනන ගාන සීමාවයි. දැන් මේ ගෙදර ඔක්කොම විකුණලා මේ ගෙදරින් එක දවසේ බොන්න බෑ නේද? නමුත් පින්නතුනි මේ ගෙදර එක පැයකින් සූදු උඩ ගිහලා නැති වෙන්න පුළුවන්. ඒකේ සීමාවක් නැහැ. ඒක ඊට අරටත් වඩා භයානකයි. ඒ නිසා පින්නතුනි සමාජ බොහෝ දෙනා පිරිනනවා. දැන් අපේ මේ රටේ තියෙනවනේ මේ ස්ථානනේ. ඒ වගේ දිනනයි විතරයි පෙන්වන්නේ නේ. පිරිහෙල සිය දිව හානි කරගන්න අය, ගිනි තියාගන්න අය, ගොඩනැගිලිවලින් පණින අය කොහෙවත් කියන්නේ නැහැ. ඒ වගේ දිනනයි විතරයි ලෝකෙට පෙන්වන්නේ. පිරිහෙන පිරිස මානසික රෝගින් වෙන අය විශාල පිරිසක් අනිත් පැත්තේ ඉන්නවා. ඒ නිසා පින්නතුනි අය ඒ වගේ වැලකෙච්ච අය නමුත් අපේ යහළු මිත්‍රාදීන් හරි ඉන්නවනම් පුළුවන් මට්ටමේ පින්නතුනි ඒගොල්ලන් වළක්වන්න අපි උත්සාහයෙන් දරන්න ඕන. ඒක අපි යට කරන යහපත. ඊළඟ පින්නතුනි අයහපත් මිතුරන් ඇසුරු කිරීම දුසිරිතට නැඹුරු වෙච්ච යහළු මිත්‍රාදීන් ඇසුරු කරනවා නම් ඒකත් පිරිහීමට කාරණයක්. ඒකෙන් කියන්නේ පින්නතුනි ඒගොල්ලන් ඔක්කොම අයින් කරන්න කියලා. එහෙ මිතුරන් හරි ඉන්නවා නම් ඒත් අපි හොඳමකට ගන්න ඕන. ඒකත් කල්යාණ මිත්‍රත්වයේ දෙයක්. ඒ නිසා දුසිරිතට නැඹුරු වෙච්ච යහළු මිත්‍රාදීන් තමන්ගේ දූ දරුවන් හරි ඥාතීන් හරි ඉන්නවා නම් ඒ අය අයින් කිරීම නෙමෙයි මේ කියන්නේ. ඒ අය ඇසුරු කරනවා ඇසුරු කරන්න එපා කියලා කියන්නේ මොකද්ද මේ? ඒ අය ඇසුරු කරන්න එපා කියන්නේ ඒ කට්ටියගේ ගුණ දහම් ටික ඒගොල්ලන්ගේ චරිත ලක්ෂණ ආශ්‍රය කරන්න එපා කියලා කියන්නේ. ඒගොල්ලන් එක ගෙදරින් ඉන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. දැන් බොහෝ දෙනෙක් ඇසුරු කරන්න එපා කිව්ව ගමම කිතන ආයෙ නම් ඒගොල්ලන් පැත්තකට කරන්නේ ඒගොල්ලන් කමනාපෙන්න ඕනේ කියලා. ඒක නෙවෙයි පින්නතුනි ඇසුරු කරන්න එපා කියලා කියන්නේ. දැන් බුදුහාඳුරත් එක පන්සලේ ඉනේ හිටියේ මේ දේවදත්ත හඳුර මුල් කාලේ. ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ ධම්මනහර සිඳ බිඳ දුක්සසර අනේ දේවදත්ත නඳුර මොක්කර කියන්නේ. තොර කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් බුදුහාමර ආශ්‍රය කරන්නේද කියලා. දේවදත්ත හාමුදුර ඇත්තටම බුදුහාමර ආශ්‍රය කළේ නැහැ. ආශ්‍රය ඇසුරු කරනවා කියන්නේ ගුණෙනුත් එක ආශ්‍රය කරන එක. ඒගොල්ලන්ගේ ගුණයන් යම් කිසි කෙනෙක් යහළුවෙක්ගේ ඥාතියෙක්ගේ ගුණයක් ඒ ගුණේ අපිත් ගන්න එක. ඒකයි ආශ්‍රය කරනවා කියලා කියන්නේ. ඒක දැමිට ජීවත් වෙන කෙනෙක් නෙමෙයි මැරිච්ච කෙනෙක්ගේ වුණත් මැරිච්ච කෙනෙක්ුණත් ආශ්‍රය කරන්න පුළුවන්. සමහර මැරිච්ච හොඳ යහපත් චරිතයක් තියෙන කෙනෙක් හොඳ පොතපත ලියපු කෙනෙක් ඒගොල්ලන්ගේ තියෙන ඒ දැනුම අපි ලබාගෙන අපිත් ඒව පිළිපැද්දොත් කොහොමද? අපි ඒකෙන් ආශ්‍රය කළා වගේ. දැන් සැරුවත් හාඳුරංගේ ගුණ, මුගලන් හාඳුරංගේ ගුණ, මහාකාශ්‍ය හාඳුරංගේ ගුණ, රාහුල පොඩි හාඳුරංගේ ගුණ අපි ඉගෙන ගත්තොත් පින්නතන රාහුල හාඳුර අපි තාම ආශ්‍රය කරනවා. මහාකාශ්‍ය හාඳුර තාම ආශ්‍රය කරනවා. සැරුවත් හාඳුරංගේ තිමිච්ච නිහතමානීකම, රාහුල හාඳුරංගේ තිමිච්ච වැඩි හිටියන ගරු කිරීම, මහාකාශ්‍ය හාඳුරංගේ තිමිච්ච අල්පේච්ඡතාවය, සැරුවත් හාඳුරංගේ තිමිච්ච ප්‍රඥාව මේවා අපි ඉගෙන ගත්තොත් පින්නතුනි අපිත් එක්ක මේ ඔක්කොම යාළුවෝ ජීවත් වෙනවා අපිත් එක්ක. ඒ අපි ඇසුරු කරන වෙනවා. ඒ නිසා පාප මිත්‍රයන් ඇසුරු කරන්න එපා කියලා කියන්නේ පාප මිත්‍රයන්ගේ දුර්ගුණ ටික ආශ්‍රය කරන්න එපා කියලා කියන්නේ. පුද්ගලිය වයින් කිරීම නෙවෙයි මේ කියන්නේ. පින්නතුනි ඒ කාරණේනොත් අපි මෙදෙන්නට ඕන. ඊළඟ කාරණේ තමයි පින්නතුනි අලස බව කියනකෝ කම්මැලිකම. මෙහෙ ඉන්න අය නම් එහෙම කම්මැලි නැහැ නේද බොහෝ දෙනේ. කම්මැලි නැහැ, හෝම්ලස් කෙනෙක් කම්මැලි නැහැ මෙහෙනේ. එයාත් කොහොම හරි බෝඩ් එකක් අල්ලගෙන හංගිරි ගියාගෙන බෝඩ් එකක් එලගෙන හරි ඉන්නනේ. ඒ නිසා බොහෝ දෙනේ කම්මැලි නැහැ. නමුත් පින්නතුනි යම් කිසි වෙලාවක විශේෂයෙන් කුඩා කාලේ ළමයි හැම ඇතැම්මිට ටිකක් කම්මැලිකම තියෙනවා ඉගෙන ගන්න. ඉතින් අපි ඒගොල්ලන් උනන්දු කරලා එයට යොමු කරනවා. විශේෂයෙන් පින්නතුනි ආර්ථිකෙන් දිනුවේදී බුදුහාමුදුරුවෝ නිතර දේශනා කළා තමගේ නිරෝගී භාවයේ තියෙන කාලේ දැහැමිව පුළුවන් තරම් ධනෙ උපයන්න ඕන අපි. ඒ උපයන්නේ ලෝභකමට නෙවෙයි පින්නතුනි. ඒ උපයලා දහම සඳහා යොදවන්න, මෞද්‍යමාපියන්ට සලකන්න, පින්කම් කරන්න මේවට තමයි අපි ධනෙ උපයන්නේ. සමහර අය රැකියා ආරක්ෂා කරනකොට කියන මම මේ රැකියාව කරන්නේ මගේ අම්මට තාත්තට සලකන්න කියලා. සමහර ළමයිනු ඉගෙන ගන්නකොට කියනවා මම මේ උපාධිය ගන්න කොහොම හරි හොඳ රැකියාවක් කරලා මගේ අම්මට හොඳට සලකන්න කියලා. බලන්න පින්නතුනි ඒ දේ කරන්නේම කුසලයෙන් කරන්නේ නේ. කොච්චර සතුටකින් දේක කරන්නේ. සමහර ඇත්තෝ ඉන්නවා හාඳුරේ මම මේ රැකියාව කරන්නේම පින්කම් කරන්න. හාඳුරට උපස්ථාන කරන්න කියලා. අපේ සමහර දායකයෝ ඉන්නවා හාඳුරේ මගේ මහත්තයා මට ඕන තරම් සල්ලි හම්බ කරලා දෙනවා, මගේ මහත්තයා වෛද්‍යවරේ යාට ඕන තරම් සල්ලි තියෙනවා, මම හම්බ කරන දේවල් ඔක්කොම වේදන් කරන්නේ පින්කම් වලට කියනවා. බලන්න පින්නතුනි බොහොම මහන්සියෙන් හම්බ කරනවා. සමහර අය පාසල් මෙහෙවන අය, ඉස්කෝල කරන අය බොහොම මහත්තයාට මහත්තයට වඩා හම්බ කරනවා අය. නෝන හම්බ කරන මහත්තයට වඩා. ඒ වගේම පින්නතුනි අසරණයට සලකනවා, මෞද්‍යමාපියන් සලකනවා, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරනවා, පින්කම් කරනවා. පින්කම කොහේ හරි කියලා දැනගත්තොත් පොඩියෙන් හරි උදව්වක් කරනවා. පිනුතුනේ කම්මැලිකම නැතුව වීරයෙන් අපි මේ දේ කරන්න ඕන. මෙන්න මේ අපහාය මුඛය, රහමෙර පානය, නොකල්ලි වීදි සංචාරය, උස්සෝය බැලීමට යෑම, සුරා සූදුව, ඊළඟට පාප මිත්‍රාසිර අරසකම කියන ඒවා, මෙන්න මේවා පිනුතුනේ තමන්ගේ පිරිහීම ඇති කරන දේවල්. මෙලොව විතරක් නෙවෙයි අපායටත් රැගෙන යන දේවල් මේවා. ඊළඟට පිනුතුනේ මෙන්න මේ කරුණු එකිනෙකේ තියෙන විපාක ආදීනව සඳහන් කරලා තියෙනවා. මේ පිනුතුන් කීවර බලන්න. අපි එකිනෙක කාරණයක් ඉස්සරහ මේ පිනුතුනේ හැම කෙනෙම මේක තියාගන්න. මේක හැම කෙනාටම එක ගානේ නැහැ. පුළුවන් නම් ෆොටෝ කොපි කරලා අවශ්‍යයි ඉන්නවනම් කියන අපිට ඊමේල් එකක් වශයෙන් යවන්න පුළුවන්. මේක පිනුතුනේ මුද්‍රණය කරලා තමන්ගේ මේසේ උඩ තියාගන්න නිතරම තමයි. ජීවිත කාලෙම තියාගන්න. මේ තොරතුරු ටික හොඳට තියාගන්න. මේක හරිම වටිනවා. තමන්ටත් වටිනවා. තමන්ගේ දරුවන්ට, තමන්ගේ යහළ මිත්‍රාදීන්ට මේ කරුණ මතක තියාගෙන කියන්න. එනිසායි අපාය මුඛය ආදීනව සඳහන් කරලා තියෙනවා. ඊළඟට පින්නතුනේ මිතුරන් ගැන කියනවා. ඇයි මේ මිතුරන් ගැන කියන්නේ? දැන් අර සිගාලෝවාද සූත්‍රයේ දිසාවන් 6 ගැන කියන කලින් මුලින් සඳහන් කරා හිත කෙලෙසන කරුණු හතරක් ගැන, ඊට පස්සේ සතර අගති ගැන, ඊට පස්සේ අපාය මුඛයක් ගැන, ඊට පස්සේ කියනවා තමන් ඇසුරු කරන මිතුරන් ගැන. ඇයි මේ බුදුහාමුදුරුවෝ මිතුරන් ගැන කියලා තියෙන්නේ? පින්නතුනේ අපේ ජීවිතේ යම්තාක් අපි හොඳ දේවල් කරලා තියෙනවා නම් බොහෝ විට අපි හොඳ දේ කරලා තියෙන මිතුරක් මිතුරෙක් එක්ක පන්සල් ගියා නම්, බණ ඇහුවා නම්, හොඳ දෙයකට ගියා නම් ඒක ළඟටම හේතුනේ මිත්‍රෙයි. හේතරක් නේ පිනුතුනේ අනිත් පැත්තත් එහෙමයි. තමන් මොකක් හරි ජීවිතේ අඩුපාඩුවක් වුණා නම් ජීවිතේ ඒකත් කරලා තියෙන ළඟම යාළුවත් එක්ක තමයි ඇතැමිට මුලදීම කරලා තියෙන්නේ. ඒ නිසා පිනුතුනේ හොඳ නරක දෙපැත්තටම යන මාවත තීරණය කරන ප්‍රධානම දෙයක් තමයි තමන් ඇසුරු කරන අය. එනිසා තමන් බුද්ධිමත් වෙන්න ඕන තමන් ඇසුරු කරන අය කොයි වගේ චරිත ලක්ෂණ වලින් යුක්තයිද කියන එක හඳුනා ගන්න පිණුතුනි ඉතාම වටිනා අනුශාසනාවක් මේ සූත්‍රයේ. මම හිතන්නේ පිණුතු ලෝකේ කොහෙවත් මේ වගේ පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ විස්තර කරලා තියෙයි කියලා. කිසිදු දර්ශනයක, කිසිදු ආගමක, කිසිදු මනෝවිද්‍යාවක මේ තරම් බෙදලා දක්වලා තියෙද කියලා පිණුතුනි හිතන්නවත් බෑ. අනිත් දැන් සමාජ විද්‍යාව කිව්වත්, ආදි මනෝවිද්‍යාව කියලා කිව්වත්, මේ බොහෝ දේවල් සමාජ විද්‍යාව කිව්වත් වෙනතුනි මේ බොහෝ දේවල් වලට අරගෙන තියෙන මේ වගේ කාරණාමයි. අපි දන්නෙත් නෑ තමයි දැන් සයිකියාට්‍රික්ස් ලා විශේෂයෙන් සඳහන් කරන ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට කරුණු දෙකක්. මානසික ආතතිය අඩු කරන්න. පසුගිය අවුරුදු 40 50 30 න් පිනතුනි ප්‍රධාන කරුණු දෙකක් එයයි කියන. මොනවද කාරණා දෙක? එකක් ලැවින් කයින්ඩ්නස් එක. මෛත්‍රිය අනිත් එක මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව සම්පූර්ණ පිනතින බුදුදහමනේ මේ වෙන දෙයක්දනේ කර්ණිමෙත සූත්‍රයේ කියන යම් ශාන්ත පදයක් කැමතිනම් යම් කිසි මානසික සුවයක් කැමතිනම් මෛත්‍රිය වඩන්න කියලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ මුලින්ම කියන්නේ මොකද්ද ශෝක පරිද්දවාන සම්තික්කමාය දුක්ඛ දෝමනස්සන අත්තංගමාය ඥායස් අධිගමාය සතර සතිපට්ඨානේ වඩන්න කියලා කියන්නේ පිනතින වර්තමානයේ බොහෝ ශාස්ත්‍ර වලට පොහොස් විෂයන් වලට අරගෙන තියෙන්නේ මානසික ප්‍රශ්න වලට විසඳුම් හැටියට අරන් තියෙන්නේ බුදුදහම හරහා කරපු එක්ස්පෙරිමන්ට්ස් වලින් ගත්තු යම් යම් රිසල්ට්. ඒ සියල්ලක්ම පිනතුනේ බුදුදහම තුල අපට තියෙනවා. හැබැයි බටහිර අය පරිශන කළා එනකන් අපි ඉන්නවා මේක පිළිපදින්න. ඒක තමයි අපිට තියෙන අවස්ථාව. දැන් මෙහි බටහිර අය ඉගෙන කියාගෙන අධ්‍යාපනයෙන් ඉහළටම ගිහිල්ලා පෙරදිග පැත්තට යනවා. ඉන්දියාව, බුරුමේ, තායිලන්තය හරහා අන්තිමට ගිහිල්ලා නවතින්නේ කොහෙද? ලංකාවේ නවතින්නේ. ලංකාවේ තැමිට ආරණ්‍ය එක දැන් ওই ලග්ගල පැත්තේ එහෙම තියෙන මාතලේ පැත්තේ මහනුවර පැත්තේ සමහර ආරණ්‍ය තියෙන ආරණ්‍ය වල පල්ලි හා ඉන්නේ ලංකාවේ හාඳුරු. කන්ද මුදුනේ ඉන්නේ ජර්මන් හාඳුරු කෙනෙක්, ඇමරිකන් හාඳුරු කෙනෙක්, එංගලන්තේ, රුසියාවේ කෙනෙක් තමයි කන්ද මුදුනේ ඉන්නේ. හොයාගෙන ගිහිල්ලා ගෙල පිනතුනි දහම වෙත ඒගොල්ලන් ඒ පැත්තට ගිහිල්ලා අපි මොකද වෙලා තියෙන්නේ? අපි ඒ පැත්තේ ඉඳලා මෙහාට කමන්නේ මේ පැත්තට ආවට දැන් අපි හාඳුරුත් ඇවිල්ලා නින්නේ. නමුත් පිනතුනි ඒ පැත්තට එන එක විතරක් නෙවෙයි අපි ආර්ථිකයෙන් අධ්‍යාපනය යන විතරක් නෙවෙයි අපි දහම තුල මේ රටේ ඉඳගෙන අපි මේ ඇයටත් වඩා හොඳින් අපි දහම තුල හික්මෙන්නට ඕන මෙහි ඉඳලා ලංකාවට ගිහිපු අය කෙනෙකුට වඩා ධර්මය රකින්න අපි පිනතුනි ඊට වඩා දහම තුල ශක්තිමත් වෙන ඕන ධර්මය කියන වැදගත්ම කරුණු අපි ඉගෙන ගන්න ඕන ඒව අපේ ජීවිතයට ප්‍රායෝගිකව කරන්න ඕන එහෙම නැත්නම් පිනතුනි අපට ලොකු මදි පුංචිකමක් දැන් අපේ සමහර සතිපතා භාවනා පන්තියෙම තියෙන ධර්ම පන්ති තියෙනවා. සමහර අය පිනුතුනේ තමන්ගේ කාලසටහන තමන්ගේ රැකියා කරන වෙලාව වෙනස් කරගෙන අර පන්ති වලට එනවා. මෙහි ඉපදිච්චයි. අපේ අය මොකද කියන්නේ? අනේ ආන්දරණී පුතා ඉස්කෝලේ යන තුන රැකියාවසට වැඩනේ, ඉතින් අමාරු දුරයි නේ. කමන්නේ වෙනද එහෙමත් ගෙදර හරි ඉඳගෙන පින්නතුණි බනහන වෙලා වැඩි කරගන්න. සමහරට අපට උපතින්ම බුදුදහම ලැබෙච්ච නිසා පින්නතුණි අපට මේක වටින්නේ නැහැ. අපි හිතන්නේ අපි ඔක්කොම දන්නවා කියලා. පින්නතුණි සමහර ධර්ම පන්ති වල එන ඇත්ත එක සාකච්ඡා කරලා බලන්න ඔබ උපතින් බෞද්ධයට වඩා ඒ ධර්මයේ ගැඹුරම කාරණා දන්නවා. දන්න විතරක් නෙවෙයි ඒවා ප්‍රැක්ටිස් කරනවා ඒවා. එහෙම වුණොත් පින්නතුණි අපට ලොකු අභාග්‍යයක් අපි මේ ජීවිතේ මනුස්ස ලෝකයේ උපතින් බෞද්ධුනේ ඇයි පින්නතුණි? පින්කම් කළ විතරක් නෙවෙයි ඈ ප්‍රාර්ථනා කළා. මේ වගේ කාලයක මනුස්ස ලෝකයේ බෞද්ධයෙක් කියලා ඉපදිලා මේ බුදුදහම පිළිපදින්න මට පරිසරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා ඉපදුනේ පින්නතුණි නිකන් නෙවෙයි. පින්කම් කළ විතරක් නෙවෙයි අපි පින්කම් කරා නම් වෙන රටක රජ කෙනෙක් ඒවර අර අභිහාරි කොහරි ඉපදෙන්න තිබුණා. උපතින් මිදින් ධනිය තියනවා තෙල් තියනවා ඉතින් නේ. නමුත් පින්නතුණි තෙල් තිබුණට මොලේ නෑ. ඒ නිසා බුද්ධිය ලැබෙන දහමක් අපට පින්නතුණි ලැබුණේ, නිවේ සැනසෙන දහමක් ලැබුණේ පිනුත් කළා ප්‍රාර්ථනාවකුත් කළා. ඒ නිසා ඒක අමතක කරන්න එපා. ඒ දහම අපි ලබා ගනිමු. යහළුවන් ඇසුරු කිරීම එක පැත්තකින්, මිත්‍ර ප්‍රතිරූපක කියලා මිත්‍රයන් වශයෙන් ඉන්න හැබැයි සැබෑ මිත්‍රයන් නොවන අය හතර දෙනෙක් ගැන කියනවා. එක්කෙනෙක් කියනවා පින්නතුණි අඤ්ඤ දත්තුහර නිතරම අනිත් කෙනාගේ දේ අරගෙන යන්න විතරක් බලාපොරොත්තු වෙන කෙනා. ඒ වගේම වචී පරම මිත්‍රයෙක් ඉන්නවා. උදව් කරන්නේ වචනෙන් විතරයි. හොඳට කතා වහ ගන්න උදව්වක් කිල්ලොත් අයියෝ ඉල්ලි ඊල්ලෝ නම් දෙන්න තිබුණා කියලා. එහෙම දැන් වචනෙන් විතරයි උදව් කරන්නේ. තව කෙනෙක් ඉන්නවා අනුප්පිය බාණී කියලා. යනිතරම අප්‍රිය වචන කතා කරන කෙනෙක්. ඒ වගේම අපාය සහායක කියලා කියන සමහරක නිතර අපායට යන දේවල් තමයි කියන්නේ. තමන් පල්ලෙහාට හෙළන දේවල්මයි යාළුවෝ කියන්නේ. මෙහි යාළුවෝ හතර දෙනාගේ ලක්ෂණ පිනුතුනි වෙන වෙනම දැක්කිනවා. තමන්ට හඳුන ගන්න පුළුවන්. හැබැයි පිනුතුනි හඳුනගෙන යාළුවෝ ලේබල් ගහලා බෝඩ් ගහලා අයින් කරන්න එපා. මොකද අදින යාළුවෝ නෙවෙයි හෙට ඉන්නේ. ඇතැම්මිට වෙනස් වෙනවා යාළුවෝ. ඇතැම්මිට හොඳ අද ඉන්න හොඳ යාළුවෝ හෙට නරක වෙන්න පුළුවන්. ඇතැම්මිට අද නරකගෙන හෙට හොඳ වෙන්නත් පුළුවන්. ඒ අවස්ථාවේදී පුද්ගලයා හඳුනගන්නේ මේක මේ කියන්නේ. සමහර කෙනෙක් ඇතැම්මිට අපි ඉස්කෝල යන කාලේ හම්බෙච්ච අවුරුදු 15ට 20කට ඉස්සර හම්බෙච්ච එක අපි හම්බුනාම බොහොම සුහදව කතා කරනවා. ඇතැම්මිට බලාගෙන ඉන්න කෙනෙක් බලන්නේ ඇයි මෙයාත් එක්ක මේ කතා කරන්නේ කියලා. මෙයා දැන් හුඟා දුසිරිතුලට නැඹුරු වෙච්ච කෙනෙක්. අපි දන්නේ නැහැ ඒක. අපි දැන් හිතන අර කලින් හිටිය කෙනාමයි කියලා. ඇතැම්මිට සමහර කෙනෙක් ඇතැම්මිට ඉස්කෝල යන කාලේ ගහ බැනගත්තු නරක කෙනෙක්. ඇතැම්මිට දැන් යා හොඳ කෙනෙක්. හොඳ ගැති අපි හිතන් ඉන්නේ සාමර පරණ කෙනාමයි කියලා. ඇතැම්මිට ඒක නම් මහාන වෙලා ඉන්න පුළුවන්, භාවනා කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඉහළ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම්මිට අපිට හම්බෙන්න කාලේ ඒ ඉගෙන ගන්න දක්ෂ නැහැ. ඇතැම්මිට දැන් ලොකු රැකියාවක් කරන කෙනෙක්. ඒ නිසා පින්නුතින අර හම්බෙච්ච කාලේ එකටම ලේබල් ගාලා හැමදාම ඉන්න එපා. ඒ පුද්ගල වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ මට්ටම අනුව අපි පුද්ගලය හඳුන ගන්න ඕනේ මෙයාගේ මේ චරිත ලක්ෂණ තමයි වැඩිපුර තියෙන්නේ කියලා. ඒ වගේම පින්නුතින නිතරම අපි ඒ ඇඩ තමන් හොඳ මිතුරෙක් වෙන්නට ඕන. දැන් මේ පින්නුතුන අහලා තියෙන ඉන්දියාවේ ධර්මාශෝක රජතුමා කෙල්ලිපි වල ලියලා තියෙනවා මගේ සතුරෝ ධර්මය අසත්වා මගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා. හතුරන්ටත් පින්නුතුනි ධර්මය දීලා තියෙනවා. ඇයි ඒ? පින්නුතුනි හතුරෙක් වුණා ධර්මය දැනගත්තොත් අමනාප වෙන්න පුළුවන්. හැබැයි අසත්පුරුෂකම් කරන්නේ හතුරුකම් කරන්නේ. ඒක වාසියක් පින්නුතුනි. ඒ නිසා අමනාප කෙනෙක් වුණත් හොඳ පොතක් පතක් තියෙනවා නම් බණක් තියෙනවා නම් කියවන්න අහන සලස්සන්න. ඊයගේ නරක ගැටි වුණා අඩු වෙනවා. තමන්ගේ ළඟ රැකියා කරන අය ඉන්නවා නම් වැඩ එකට වැඩ කරන අය ඉන්නවා නම් තමන්ගේ කාර්යාලේ ලොකු මහත් වෙන්න පුළුවන්. ඒ ඇයට උනත් හොඳ පොතපත හම්බුනොත් ගිහිලා දෙන්න කියවන්න කියලා. එයා හොඳ වෙනවා. ඒ නිසා පිනුතුනි අඩුපාඩු තියෙන අයට උදව් කළා එයා හොඳමඟට ගන්න. අනිත් පැත්තෙන් පිනුතුනි සුහද මිතුරන් ඉන්නවා. සුහද කියන්නේ හද කියන්නේ මොකද්ද? ඔව් හොඳ හදවත් තියෙන හද කියන්නේ heart එක හදවත. සුහද කියන්නේ good heart කියන එක. හොඳ හදවත් තියෙන යාළුවෝ ඉන්නවා. එතකොට ඒ කවුද යාළුවෝ? එයා තමයි පින්නතුණෙක් කෙනෙක් තමයි උපකාරක මිත්‍රයා. නිතර අනිත්‍යයට උපකාර කරන්න බලාගෙන ඉන්නේ. අනිත් කෙනා තමයි සමාන සුඛ දුක්ඛ මිත්‍රයා. මිත්‍රයත් එක්ක නිතර දුක සැප බෙදා ගන්න කෙනෙක්. ඒ වගේම අත්තක්කායි නිතරම මිතුරාගේ අර්ථය යහපත කැමති වෙනවා. නිතර උනන්දුකුණ විභාග පාස් වෙන හොඳ රැකියාවට යන තියෙන දේවල් හොය හොය දෙනවා යාළුවට. අනිත් කෙනා තමයි අනුකම්පක මිත්‍රයා. හරියට අම්ම කෙනෙක් දරුවෙක් රකින්න වගේ සමහර යහළුවෝ ඉන්නවා තමන්ගේ යාළුවෝ ආරක්ෂා කරනවා. මෙන්න මේ යහලුව හතර දිනාගේ පින්තුනි ලක්ෂණ වෙන වෙනම දැක්වෙනවා. මේ ටිකත් කොහොම හරි කියවලා බලන්නේ. අපි අද විස්තර කරන්නේ නැහැ මෙතෙන්දී. මේ අය බලලා දැනගන්න. ඊළඟට පින්තුනි අර කරුණ ටික කියලා තමයි බුදුහාඳුරි ළඟට දිසාවන් හයට වඳින්න කියලා කිව්වේ. මොනවද දිසා හය කියලා කියන්නේ පින්තුනි? මාතා පිතා දිසා පුම්මා. මව්පියෝ තමයි පෙර දිසාව. මොකද මව්පියෝ තමයි අපට ඇස් දෙක දුන්නේ. ලෝකේ පෙන්වීම මව්පිය හරියට ඉර පායන වගේ. නැගෙනහිර කියලා කියන්නේ ඊස්ට් එක කියලා කියන්නේ ඉර පායන පැත්ත. ඒතකොට ඉර පායන පැත්ත පෙන්වන වගේ අපට ඇස් දෙක පෙන්වපුවාය තමයි අපේ අම්මා තාත්තා දෙන්න. අන්න ඒ අම්මා තාත්තා දෙන්නගෙන් යහපත අරගෙන දිනු වෙලා අම්මා තාත්තට උපස්ථාන කරලා ඒ අම්මා තාත්තා දෙන මේ ගියාට පස්සේ පින් අනුමෝදන් කර කරෝතින් ඔන්න අම්මා තාත්තට සැලකු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි අම්මා තාත්තට වන්දින එකක් කරන බෞද්ධ සංස්කෘතියේ. නමුත් ඒක විතරක් නෙවෙයි මේ කියන්නේ. ඒ යුතුයකම් ටික හරියට කරන්නත් ඕන. මාතා පිතා දිසා පුම්බා ආචාර්යා දක්ෂිනා දිසා ගුරුවරු දකුණු පැත්ත. ගුරුවරු නිසා තමයි පිනතුනි ගුරුවරයේ කියන ආලෝකය දෙන අය. ගුරුවරය ගැන කියන පිනතුනි ගුරු වෘතිය දෙන ඇත මෙතන ඇති මං හිතන්නේ. යදි ඡයතේ සමහරේට ගුරුවරයෙක් කියන්නේ පින්නතුනි හරියට තමන්ගේ ශිෂ්‍යයා කරට ගන්න කියලා කියන්නේ. උදාහරණයක් කියන්නේ এডুকেෂනල් සයන්ස් වලින් කියන්නේ ගුරුවරයා කියන්නේ ශිෂ්‍යාව කරට ගන්න ඕනේ කියලා. ඇයි ඒ කියන්නේ? උසල ගන්න එකද කියන්නේ? නෑ පින්නතුනි කරට ගන්න කියලා කියන්නේ යම්කිසි කෙනෙක් ළමයෙක් අරගෙන කරේ දියාගත්තොත් කොහමද? ඒ කෙනාට වඩා උඩින් තමයි මෙයාගේ ඔළුව තියෙන්නේ. ඊට වඩා ඈතක් මෙයාට පේනවා. ඒ නිසා ගුරුවරයා දැනගන්න ඕන ගුරුවරයේ ගිහිපු දුරටත් වඩා දුරක් යන්න තමන්ගේ ශිෂ්‍යාව මෙහෙවන්න. ඒක තමයි නියම විදියක ගුරුවරයෙක්ගේ ලක්ෂණය. ඒ නිසා පින්නතුනේ ගුරුවරයට සලකන විදියත් මේ සූත්‍රයේ තියෙනවා. ඊළඟට පින්නතුනේ ඊළඟ බටහිර දිසාව කියලා කියන්නේ තමන්ගේ අමුදරුවන්. තමන්ගේ ස්වාමි දියණිය, තමන්ගේ බහරයාව, ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයා ඕනොන් අතරේ අන්‍යෝන්‍ය යුතුයකම් ටික කරනවා නම් අන්නේ යුතුයකම් වලින් පින්නතුනි අපි අමුදරුවන් පිදුවා වෙනවා. ඕනොන්ගේ යුතුයකම් වෙන වෙනම මේ දැක්කෙනවා. ඊළඟ කාරණේ තමයි පින්නතුනි උතුරු දිසාව. උතුර කියන්නේ අපේ මිතුරන් ඕනොන් අතරේ තියෙන යුතුයකම් කරවතින් උතුරු දිසාවට අපි වන්දනා කළා වෙනවා. යට දිසාව කියලා කියන්නේ තමන්ගේ යටතේ වැඩ කරන දැසිකම් කරුවන්. ගෙදර සේවයට එනවා නැත්නම් ඒගොල්ලන්ට යුතුයකම් ටිකක් අපිට තියෙනවා. ඉහළ දිසාව කියලා කියන්නේ කොහොමද? ආගමික පූජකවරු. මෙන්න මේ දිසාහය හඳුනාගෙන ඒ දිසාවල ඉන්න අයට ඕනොන්ගේ යුතුයකම් කරනවා නම් පින්තුනි ඒ දිසාවලට වැඳ වගේ තමයි. ඕනොන් අතරේ කරන පින්තුනි යුතුයකම් ගැන ඉතාම පැහැදිලිව දැක්වෙනවා. ඒ අතර එකක් විතරක් මම මේ පින්තුන කියන්නම්. අනිත් ටික බලා ගන්න පුළුවන්. මව්පියන් විසින් තමන්ගේ දරුවන්ට මොනවද කරන්න ඕන යුතුයකම් කියලා. එන් එකක් තමයි පින්තුනි පාපා නිවාරෙන්ති. දරුවෝ අයහපතින් මුදවන්නට ඕන. කල්යාණේ නිවේසෙන්ති දරුවෝ යහපත යොදවන්නට ඕන. සිප්පන් සික්ඛාපෙන්ති දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට ඕන. අධ්‍යාපනය ලබා දීම කියලා තියෙන්නේ තුන්වෙනි කාරණේ විදිහට. දැන් අපි නම් පළවෙනි කාරණේට අරන්නේ තියෙන එකනේ. අධ්‍යාපනය ලබා දෙනවන් පින්නතුනි තුන්වෙනි කාරණේට. ඇයි එහෙම කියන්නේ? ආ මොලේ හදන කලින් හදවත හදලා ඉන්න ඕනේ ඒකයි. තමන්ට මොහලු වුණාම වැඩිපුරම සැලකන්නේ උගත්ම ළමයේද ගුණවත්ම ළමයේද? ගුණවත්ම ළමයේ තමයි තමන්ට වැඩිපුරම සැලකන්නේ ඒකයි. ඇතැම් විට පින්නතුනි නෑ එහෙම අනිත් උගත් අයත් ගුණවත් නෙවෙයි කියලා කියන්නේ නෑ. මේ සමහර අය දෙකෙන් මිහිලට ගිහිල්ලා ඉන්නේ. සමහර අය ඉන්නවා මහාචාර්යවරු. අම්මට තාත්තට හොඳට සැලකන්නේ අය. ලංකාවේ හිටියා අග්බෝ කියලා රජ කෙනෙක්. තමන්ගේ දෑතින් අම්මට සැලකලා තමයි සිහසුනට යන්නේ. එහෙම රජවරු හිටියේ පින්නතුනි තමන්ගේ අම්මට දෑතින්ම සැලකලා අම්මගේ රෙද්ද ඇඳපු රෙද්ද හොදලා මිරිකලා ඒ වතුර වලින් ඔටුන්න පියදාගෙන ඔටුන්න හොදගෙන රජමැදුරට ගිහිල්ලා සිංහාසනෙහි වාඩි වෙච්ච රජවරු අපේ රටේ හිටියා. පින්නතුනි බලය දැනුම උගත්කම සියල්ලක්ම එක ගුණවත්කමත් එකතු නොදෙන් පින්නතුනි ඒක සුවිශේෂයි. එහෙම වෙන්නේ පින්නතුනි අධ්‍යාපනයට නොදෙවෙන විදියට දරුවන් අයහපතින් මුදවන්න යහපතෙහි යොදවන්න. නිසි කල්හි ධනයක් තියෙනවා නම් එයට බෙදලා දෙන්න. මෙතෙන් වැදගත්ම කාරණයක් කියන පින්තුනි නිසි කල්හි දායාද දෙන්න. මොකද නිසි කාලය කියලා කියන්නේ? සුදුසු කාලය. සුදුසු කාලය කියන්නේ මොකද්ද? විවාහ වෙන කලින්ද, විවාහ වෙන දවසේද, විවාහ වුණාට පස්සේද, අන්තිම කැමැති පත්‍රෙන්ද? ආ සුදුසු කාලය දන්නේ කවුද? අම්මයි තාත්තයි දෙන්න තමයි දන්නේ. ඒක මොකද්ද කියලා බුදුහාමර කියලා නැහැ. සුදුසු කාල තමන් දැනගන්න ඕන. දරුවා අවිශ්වාස නම් ඉතින් අන්තිම කැමැති පත්‍රෙන් තමයි දෙන්නේ. නැත්තම් පාරට බහින්න වෙනවා. ඒ නිසා පින්නතුනි සුදුසු කාල තමන් දරුවන් හඳුනා ගන්න ඕන. දරුවන් හඳුනාගෙන ඒක අම්මා තාත්තා තීරණය කරන ඕන. විවාහ වෙන දවසේ දෙනවද, ඊට කලින් දෙනවද, ඊට පස්සේ දෙනවද, අන්තිම කැමැති පත්‍රෙන් දෙනවද කියන එක තම තමන් දැනගන්නවා. දරුවෝ හඳ දරුවෝ නම් තමන්ට කලින් වුණත් දෙන්න පුළුවන් ගැටලුව නැහැ. තමන් දාන දරුවෝ විශ්වාසයි. ඒ නිසා සුදුසු කාල කියන එක ඉතාම වැදගත් පින්නතුනි. ඉතින් මෙන්න මේ වගේ කරුණ පින්නතුනි බුදුහාමුදුර අපට දේශනා කළා තියෙනවා. කොච්චර නුවණක් අපට වැඩෙනවද පින්නතුනි මේ කරුණුත් එක්ක. කෙනෙක්ගෙන අමනාපයක් නෙවෙයි අපට ඇති වෙන්නේ. ඕනෝන් සමග සමාජයේ ඕනෝන් හඳුනාගෙන ඕනෝන්ගේ විශ්වාසනීයත්වය දිනු කරගෙන ඕනෝන්ගේ යුතුයකම් හඳුනාගෙන අපි ඒ කරුණ කරනවා පින්නතුනි අපේ මෙලොවම ජීවිතය සාර්ථක වෙනවා, වාසනාවන්ත වෙනවා. ඒ වගේම පින්නතුනි පූජනීය අය ශ්‍රමණ බ්‍රාහ්මණයන් අපි ඇසුරු කරන්න ඕන. බුදුදහම විතරක් නෙවෙයි අතමෙට වෙනත් ආගම්වලත් හොඳ පූජකවරු ඉන්නවා. එයා කියන දේවල් අහන්න. දැන් බෞද්ධයෝ අපි කියන්නේ බුදුදහම විතරක් අහන්න කියලා. ඉස්ලාම් ආගමේත් හොඳ දේවල් තියෙනවා නම් අහන්න. යුදෙව් ආගමේත් තියෙනවා නම් අහන්න. හින්දු ආගමේත් තියෙනවා නම් අහන්න. බුදුදහමේම නීති දහලා නැහැ. හැබැයි තමන් ඔක්කොම ඉගෙන ගත්තොත් තමන් අන්තිමට කොහෙට දෙන්නේ? එදාට තමයි තමන් හොඳම බෞද්ධෙක් වෙන්නේ. අනිත් ආගම් ඉගෙන ගන්න එපා. බුද්ධාගම විතරක් ඉගෙන ගන්න කිව්වොත් හොඳ බෞද්ධෙක් වෙන්නේ නැහැ. අනිත් ආගම් ඔක්කොම ඉගෙන ගත්තු කෙනා තමයි හොඳම බෞද්ධෙක් වෙන්නේ. යාට බුදුදහමේ තියෙන වටිනාම කරුණු දැනටත් වඩා යාට තේරෙනවා. ඒ නිසා පින්නතුනි, ඒ දහම තුල පින්නතුනි, ආගමික පූජකවරු අතරින් පින්නතුනි, සිවුර කියලා කියන්නේ භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ අපේ ලොකු සම්පතක්. ඒ භික්ෂුන් වහන්සේලා තමයි මේ නිර්මල බුදුදහම ආරක්ෂා කළේ. ඉන්දියාවේ අවුරුදු 236ක් ආරක්ෂා කළා. ඊට පස්සේ දිගටම මේ බුදුදහම ආරක්ෂා කරේ ලාංකික මව්වරුන්ගේ දරුවෝ. ලාංකික භික්ෂුන් වහන්සේලා තමයි මේ ථේරවාදී බුදුදහම මුළු බුදු සමය ආරක්ෂා කරලා ලෝකෙට දායාද කළේ මේ ලාංකික භික්ෂුන් වහන්සේලා. පින්නතුනි ලංකාවේ මෞද්‍ය මාපියෝ තමන්ට ලැබෙන හොඳම දරුවා, පින්වත්ම දරුවා, දක්ෂම ලස්සනම දරුවා සාසනට පූජා කළා. ගෙදර ලැබෙන හොඳම දේ පන්සලට පූජා කළා. දරුවන්ගෙන හොඳම ළමයා පන්සලට පූජා කළා. එහෙම කළා තමයි මේ ශාසනය ආරක්ෂා කළේ. එහෙම ආරක්ෂා කරපු දහමක් ලාංකේය සංස්කෘතියකින් පෝෂණය වෙච්ච බුදුදහමක් තමයි පින්නතුනි අද මුල් බුදු සමය විදිහට ලෝකෙම පිළිගන්නේ. ඒ නිසා තමයි පින්නතුනි ඔබ අමතක කරන්න එපා ලංකාවේ වටිනකම, ලාංකිකයන්ගේ වටිනකම, ලාංකිකයා ලාංකික බෞද්ධයාගේ වටිනකම අමතක කරන්න එපා. දැන් ඇමරිකාවෙත් තියෙනවා වෙසක් කාලෙට ওই ධම්මකාය කියලා ස්ථානයක් තියෙනවා. සියම් රටේ ආගමික ස්ථානයක් මෙහි කොවිනාවල. පින්නතුනි සියලුම රටවල බෞද්ධ වෙතින් රැස් වෙනවා. වෙසක් පොයට හරියට වෙසක් දවසේ වෙසක් හඳ පායපු දවසේ රාත්‍රියේ රැස් වෙනවා. ඒ සියලුම රැස් වල පින්නතුනි හැම රටකම අයට දෙන අවස්ථාවක්. ඒ සම්ප්‍රදාය හැම සම්ප්‍රදායම ටිබෙට්, තායි, බුරුම, වියට්නාම් හැම රටකම ජපාන්, කොරියන් අයට දෙනවා කියලා දේශනා කරන්න පුළුවන්. හැබැයි පින්නතුනි මේ කවුරුත් කියන්නේ මොකක් කියලාද? වෙසක් ඩේ කියලා. වෙසක් කියන වචනේ කොහෙන්ද ආවේ? වේසාක කියන පාලි වචනේ, වෛසාක කියන සංස්කෘත පදයෙන් සිංහල වෙසක් පදය. සිංහල භාෂාවෙන් ආපු වෙසක් දේ තමයි අර ලෝකෙන සියලුම බෞද්ධයන් එකම නමක් යටතේ රැස් වෙලා සමරන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. ලාංකිකයන් හදපු බෞද්ධ කොඩි යටතේ තමයි මේ සියලුම රටවල බෞද්ධයන් ඒක රැසී වෙන්නේ. පින්නතුනි අපට කොච්චර අභිමානයක්ද ඒක අමතක කරන්න එපායි. වෙසක් දේ කියන එකම නම යටතේ ලංකාවේ බුදුහාඳුරන්ගේ ෂඩ් වර්ණ රැස් වෙන බෞද්ධ කොටි යටතේ ලෝකෙම බෞද්ධයන් බෞද්ධ හාමුදුරු නිකන් හයත් නෙවෙයි. ලෝකෙම බෞද්ධ හාමුදුරු රැස් වෙලා වෙසක් දවස සමරනවා. පින්නතුනි මෙහෙම ආවේ ඇයි? මෙහෙම ගරු කරන්නේ ලංකාවට ඇයි? ලංකාව තමයි පින්නතුනි. ලංකාව කියන්නේ රත්නදීපය කියලා නෙවෙයි. ලංකාව කියන්නේ ධර්මදීපය කියලා. ඈ the land of the dhamma, the land of the gems නෙවෙයි පින්නතුනි. රත්නදීප කියලා අපි මැණික් තියෙන නිසා කියනවා. කිව්වට ලංකාව ලෝක ප්‍රකට උනේ රත්නදීපයක් වශයෙන් නෙවෙයි, ධර්මදීපයක් වශයෙන්. ඒ නිසා විශේෂයෙන් පිනතුනි භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් අපේ යුතුයකම කරන්න ඕන අපි. මේ පිනතුන් හුඟ දෙනෙක් එක කරනවා. හැබැයි පිනතුනි මේ ස්වාමීන් වහන්සේලා සලකන ගමන් අපි අනිත් පැත්තෙන් ස්වාමීන් වහන්සේලාගෙන් ධර්මය අහන්න ඕනේ එකයි. ඒක තමයි ස්වාමීන් වහන්සේලෙන් ගන්න ප්‍රයෝජනේ. අපි හුඟක් දාන දෙනවා අපි පිරිකර පූජා කරා කියලා විතරක් බෑ. ඈ ඒ ස්වාමීන් වහන්සේලෙන් ගන්න තියෙන නියම ප්‍රයෝජනත් අපි ගන්නට ඕන. ඉතින් පිනතුනි මෙන්න මේ විදියට යුතුයකම් ගැන ස්වාමීන් වහන්සේට මෛත්‍රී සාගත කාය කර්මයෙන් වචී කර්මයෙන් මනෝ කර්මයෙන් සලකන්න උපස්ථාන කරන්න කියලා හාමුදුරු හැටියට අපට කියන ඔබට උපස්ථාන කරන්න සිව්පස්යෙන් උපස්ථාන කරන ඔබට මෛත්‍රී සාගතව ධර්මයෙන් උපකාර කරන්න කියලා. ඒ සියලුම දිවල් පිනතුනි මේ සිගාල සූත්‍රයේ සිගාලෝවාද සූත්‍රයේ අර සිගාල කියන මානවකිට බුදුහාමුදුරු දේශනා කළා මෙහෙම කරෝතින් තමයි යුතුයකම් ඉටුවන්නේ. මෙහෙම කළෝතින් තමයි දිසාවන් හයට නියම ලෙස වන්දනා කරාවුනේ කියලා. මේ කාරණය අහලා පින්නතුනි අර සිගාල කියන අන්‍යාගමික තරුණයා හුඟා පැහැදුනා. පැහැදිලා බෞද්ධ ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඔව් බුදුන් සරණ ගිය කෙනෙක් බවට පත් වුණා. මේකයි පින්නතුනි මේ අද අප සාකච්ඡා කරපු සිගාල කියන සූත්‍රයෙන් දැක්වෙන සාරාංශය. හුඟා කරුණු තියෙනවා තේ ගන්නක් කියන්න පුළුවන් කරුණු තියෙන සූත්‍රයක්. නමුත් මේ පිනතුන අනිත් කරුණු ටික හොඳට කියවලා දැනගන්න දැන් අපේ පඬිත් හාමුදුරුව ඇතුළු අනිත් ස්වාමීන් වහන්සේලා අපෙන් යම් කිසි අඩුපාඩුවක් වුණා නම් ඒ කරුණුත් එකතු කරලා කරුණු ඉදිරිපත් කරයි. පිනතුන්ට දහම් ගැටළු ආදී තියෙනවා නම් අහන්නට පුළුවන්. හැමදෙනාටම තෙරුවන් සරණයි.